සේවා කරන එනම් ඉතාම ගෞරවයෙන් පූජිපාද අලව්‍ය අනුමුද සිසුවන් වහන්සේට අපි යොම වෙනවා. සයන් වහන්සේ ඔබ වහන්සේ අපට ගම් කම්පාවෙන් තථාගත දේශනාව අපිට පාදා දෙන සේවා කරන සයන් වහන්සේ. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. සම්පතිගත දහම් සාකච්ඡාවට සම්බන්ධ විසින ශ්‍රද්ධාවන්ත පිටුනේ මේ පින්වත් පිටිස තම ජීවිතවලට සතාවිද ධර්මය ගල්ප ගනිමින් හතරක දහම තමන් ජීවිතය තුළින් අත්දකින්නට විශේෂ මහාස්තරණ පිරිසක් ඇටියට මේ පිරිසට බුදුරණවහන්සේ වදාළ හේතුම් ශ්‍රී සද්ධර්මය පැහැදිලි කරලා දෙන්නටයි බලාපොරොත්තු වන්නේ. මේ දක්වා බොහෝ සූත්‍ර දේශනා බොහෝ දහම් කාරණා මේ පින්වතුන්ට ශ්‍රවණය කරන්නට සාකච්ඡා කරන්න අවස්ථාව ලැබුණා. ඉතින් මේ සියලු දේවල් අපි හැම මොහොතකම ගලපන්නට ඕනේ. අපේ ජීවිතයේ සත්‍ය හොයන අපට විමුක්තිය කරා යමුණ මඟක් ඉවර කර ගන්න ආකාරයට ඒ නිසා මම නිතර මතක් කරනවා වගේ අපි ධර්මය අහනකොට ධර්මයේ සාකච්ඡා කරනකොට ඒක අපේ විමුක්තියට අපටපත් වෙනවා. අපි නෝලින් ඉමසමින් කල්පනා කරමින් ඒ ධර්ම තේරුම් ගන්න වටහා ගනිමින් මේ ධර්ම ශ්‍රවණය කරනකොට සාකච්ඡා කරනකොට ඒවම තාස්තාවික ධර්ම තුළ බොහෝ ධම් කාරණා තියෙනවා අපට ඉවර කර ගන්න තේරුම් කර ගන්න ඉවසන්නට වටහා ගන්නට ඒ සියල්ලක්ම අපි ඒ තියෙන පරියායල් ඔස්සේ තේරුම් ගත්තොත් අපිට මේ ධර්මය ගෞරව කර ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ විදිහට සාවධානව අපි මේ ධර්ම ශ්‍රවණය කරන්නට ඕනේ. මේ විදිහට අපි ජීවිතවලට ගලප ගන්න ඒකම තමයි දේශනාවක් හදාරනකොට ඒ බුද්ධ දේශනාව දේශනා කරපු ස්වභාවය අපි කල්පනා කරන්නට ඕනේ. මොන වුණත් එහෙම අපේ දේශනාවට වෙයි අර්ථ ගල්ප ගන්න බැරි වෙන උදාහරණයක් කියනවා නම් සමහර කාරණා බුදුරණවහන්සේ දේශනා කරන්නේ මාර්ගඵලලාභී අයට, සමහර කාරණා මාර්ගඵල ලබන්නට, සමහර කාරණා රහතන් වහන්සේලාට මෙන්න මේ විදිහට විවිධ පරයයවල් තියෙනවා. උදාහරණයක් විදිහට මට කියන්න පුළුවන් ධම්මචක්ක සූත්‍රය බැලුවොත් එහෙම ඒකේ ආමන්ත්‍රණය කරන්නේ බුදුරණවහන්සේ පංචවග්ගී භික්ෂුවන්ට ත්‍රිමේ භික්ඛු අන්තා අන්ත දෙකක් කියලා මේක සේවනය කරන්න එපා කියලා. එතකොට මේකේ පංචවග්ගී භික්ෂුන් අතරේ කාරණාව පැහැදිලි කරන්න හේතුවන්නේ භාග්‍යවතුන් වහන්සේව බෝසත්ත්ව කාලේ ප්‍රතික්ෂේප කරාර දුෂ්කර ක්‍රියාව අතර පොනිසා. ඉතින් ඒක අන්තයක්, කාමයේ අන්තයක්, අතික්‍රම සංයෝගයේ අන්තයක් ඉදික අතහැරලා මැදුම් පිළිවෙත කියන කාරණාව ඉස්මතු කරන්නට බුදුරණ වහන්සේ මේ පංචවග්ගී භික්ෂුන් දෙදාම් පරියාය විස්තර කළේ. ඉතින් ඒ වගේ අපට දේශනාවක් හදාරනකොට මේ දේශනාවේ අන්තර්ගතය ඒ තේරුම් ගන්නට බොහෝ උපකාර වෙනවා. ඒ ධානය, මේ පරිසරය, මේ සියල්ලක්ම අපට උපකාර වෙනවා මේ ධම්ම පරියාය තේරුම් ගන්නට. ඉතින් මම අද චොතන්ට මේ පින්දපාත් පාසුද සූත්‍රය පැහැදිලි කරන්න අදහස් කරනවා. ඒ වගේ මේක මුල් කරගෙන අපිට ගොඩක් කාරණා තේරුම් ගන්න තවත් කරුණු අතුලත් කරගන්න අදහස් කරගන්නවා. මජ්ක්‍ධිමනිකායේ තියෙන මේ සූත්‍ර දේශනාව බුදුරණ වහන්සේ දේශනා කරන සූත්‍ර දේශනාවක්. භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර කලන්දක නිවාසී විරෝණාරාමයේ වාසය කරනකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ බල සමවතින් නැගිටලා භාග්‍යවතුන් වහන්සේ කරා වැඩම කරනවා. වැඩම කරලා භාග්‍යවතුන් වහන්සේට වන්දනා කරලා පැත්තකින් සිටි සාරිපුත්ත ස්වාමීන් වහන්සේට බුදුරණවහන්සේ අමතනවා. බුදුරණවහන්සේ ප්‍රකාශ කරනවා විපස්සනානි කෝතේ සාරිපුත්ත ඉන්ද්‍රයන් පරිසුද්ධෝ චවිවන්නෝ පරියෝජාතෝ. සාරිපුත්ත නුඹගේ ඉන්ද්‍රයන් හරි ප්‍රසන්නයි නිර්විසිදුයි. සාරිපුත්ත නුඹ කොමන විහරණයක් බබලෝකට වාසය කරවද කියලා බුදුරණවහන්සේ සාරිපුත්ත මහරහතන් සුඤ්ඤතා විහරණය කොහොඹන්තේ ඉතරයි බබලෝකේරා ස්වාමීනි අම සුඤ්ඤතා විහරණය බබලෝකට වාසය කරමි කියලා බුදුරණවහන්සේට සාරිපුත්ත මහරහතන් වහන්සේ පිළිතුරු දෙනවා. සාත් සාරිපුත්ත නුඹ මහා පුරුෂ විහරණයක් තමයි බබලෝකට වාසය කරලා තියෙන්නේ. බබලෝකට වාසය කරන්නේ සාරිපුත්ත යම් සුඤ්ඤතා විහරණයක් ඇද්ද එක මහා පුරුෂ විහරණයක්. සාරිපුත්ත මේ සුඤ්ඤතා විහරණය බබලෝවාසීන් පුරුදු කරන්නට බබලෝවාසීන් භාවිතා කරන්නට කැමති නම් ඒ භික්ෂුව මෙන්න මෙසේ සිහි කරන්නට ඕනේ. මෙසේ ප්‍රතිවිස්තර කරන්නට ඕනේ. එතකොට සාරිපුත මහ රහතන් වහන්සේ සුනදා විහරණේ වාසය කළේ මොනවාන්සේ තුලේ සුනදා විකින කාරණාව සාක්ෂාත් වෙලා තිබුණා. අරහත්ත්වයට පත් වෙච්ච උත්තමයන් වහන්සේ නම ඉතින් සාරිපුත් ස්වාමීන් වහන්සේ මේ බහුලවකින් පුදු කළා. ඉතින් මේ විදිහට සුනදා විහරණයකින් යුක්ත වාසය කරන නම් භික්ෂුවට මෙන්න මේ විදිහට ප්‍රතික්ෂේප කරන්නට ඕනේ. මේ විදිහට කටයුතු කරන්නට ඕනේ. එහෙම කියලා බාගතුන් වහන්සේ පැහැදිලි කරනවා. මහණෙනි යම් අගකින් පිටපාතේ එතකොට පින්දපාතේ කියලා යන ආවට පස්සේ මේ පින්දපාතේ යන ගමනේදී සමංගිත්තු තුලියම් ඡන්දයක් රාගයක් තේසියක් මොහයක් කුමක්කෝ ඇතුණාද කියලා ප්‍රතිලක්ෂා කරන්න කල්පනා කරලා බලන්න කියනවා. ඉතින් යම් කිසි විදියකින් මෙහෙම ප්‍රතිලක්ෂා කරන භික්ෂුවට පින්දපාතේ කියලා ආවට පස්සේ මේ ඇතින් දැතුම් දතේතු මේ රූපයක් කෙරෙහි කැමැත්තක් රාගයක් ඒකියක් නැත්නම් මොහය ගැටීමක් වගේ කෙලෙස් ධර්මයක් ඇති වුණා නම් ඒ අකුසල ධර්මයන් ප්‍රහාණය කිරීමට උත්සාහ කරන්නට ඕනේ විදි කරන්නට ඕනේ කියනවා. ඒ වගේම මේ බින්දපාති කිහිල්ලා පුස්සවකට යම් විදිහකින් මෙහෙම කෙලෙස්යක් හට නොගත්තා නම් හටගත් නැති බව තමන්ට ප්‍රත්‍යක්ෂා කිරීමේ වැටුණා නම් ඒ භික්ෂුව ඒ තුළින් ප්‍රීති ප්‍රමෝදය හට ගන්නට ඕනේ කුසල ධර්මයන් තුළ හඳව ගන්නටම ඒ තුළ වාසය කරන්නටම උත්සාහ කරන්නට ඕනේ කියලා බුදුරයන් වහන්සේ සාරිපුත ස්වාමීන් වහන්සේට ඒ කාරණාව පැහැදිලි කරනවා. ඒක සෝන් නියම කළ යුතුයි කියලා. එතකොට මෙතනදී බුදුරණන් වහන්සේ පැහැදිලි කරන්නේ භික්ෂුවකට තමන් මේ කෙලෙස් ඇතිවනකොට මේ කෙලෙස් ස්වභාවය තේරුම් ගන්න ප්‍රත්‍යක්ෂ කරන්න කියලා. මේකට ලැබෙන තව දේශනාවක් තේරුම් ගන්න පුළුවන්. මෙතන මේ පැහැදිලි කරේ කොහොමද මේ රාගය දේශම හොනක්නම් තමන් යකුසල් ඇතිවෙන බව කාරණාව සම්බන්ධයෙන් මේ ඒ වගේම දැන් යම් විදිහට අපලයක් හටගන්න නැතිනම් ඒ තුලින් පිට ප්‍රමෝදයක් හටගන්න එක ස්වභාවයෙන්ම තේරුම් ගන්න පුළුවන්. නමුත් අතීතයේ හටගත් අකුසලයක් සම්බන්ධයෙන් කොහොමද අපි මේක ප්‍රහාණය කරන්නේ? දැන් ඒක යොදලා ඉවරයි. ඒක අතීතේ ඉඳලා ඉවරයි. ඒක නැති වෙලා ඉවරයි. ඉතින් ඒක නම් අපිට කොහොමද එහෙනම් ප්‍රහාණය කරන්නේ කියන එක අපිට යම් විදිහකින් කල්පනා කරන්නට වෙනවා. ඒක නැති වෙලා ඉපු දෙයක්. නමුත් ආපස්සට කල්පනා කරලා තේරුම් ගන්නට කියනවා. ඒ වෙලාවේ අතීතයේ හටගත් පින්දපාති කිහිල්ල එනකොට හටගත් අකුසලය ඉවිලි හේතු දුර වෙනකොට ඒක දුර වෙලා ගියා. නමුත් මේ අකුසලය අපට එයාට ප්‍රහාණය කරන්නට හැකියාව තිබුණේ නැහැ. අකුසලය හට නොගන්න ස්වභාවයට පත් වෙන්න හැකියාව තිබෙච්ච නිසා තමයි අකුසලය තුළ හිටියා. අකුසලය නැති වෙලා ගියා. නමුත් ඒක ප්‍රහාණය කරන වැඩ පිළිවෙලක් පුරුදු කරන්නට වෙනවා. අන්න ඒක තමයි බුදුරණවහන්සේ මෙතන ඉස්මතු කරන්නේ. පින්දපාති කිහිල්ල ආවට පස්සේ අර අකුසලෙ මොකද්ද කියලා කිහිුණාට පස්සේ ඒ අකුසලෙ කියන හොඳ විදිහට හේතුඵල වශයෙන් කල්පනා කරලා බලන්න ඕනේ නෝන මෝරණ විදිහට මේක හටගත්තේ කොහොමද කියලා. දැන් අපි දන්නවා සබ්බා සූත්‍රයෙන් පැහැදිලි කරනවා ඉවත් කරලා නැත්නම් දුරු කරලා දුරු කරන ආශ්‍රව හැටියට අව්‍යාපාද අව්‍යාපාද විචිත්තා කාම සංකල්පන. එතකොට මේ සංකල්පනව ආපසෙන් දුරු කරන්නට ඕනේ යම් ඕන ක්‍රමයකට අපිට පුළුවන් ඒක දුරු කරන්න අකුසලයට ඉඩ නොදී. දැන් මෙතන පැහැදිලි කරනකොට ඒක අයින් වෙලා වෙච්ච දෙයක්. නමුත් අයින් වුණාට ඒක හට නොගන්න ස්වභාවයටපත් වෙන්නේ නැහැ. අපි මේක විතරට අපිට තේරුණා නම් අකුසලයක් වෙනකොට මූලිකවම අපි ඒක අකුසලේ ලොකුවට යන්න නොදී වෙන මොනවා හෝ ක්‍රමයකින් දුරු කරන එක අපිට හොඳයි. මොකද හේතුව ඒක ඔස්සේ අපට සිදුවන නිසා. නමුත් අකුසලයේ හටගත් අකුසලයේ නැවත හට නොගන්න ස්වභාවයට පත් වෙන්නේ නැහැ. එතකොට මේකෙදි මේ පැහැදිලි කරන ක්‍රමයේදී අපිට හිතන්න යමක් තියෙනවා. මොකද පින්නපාති කිචින ආවට පස්සේ ඉගෙන සිහි කරන්න කියනවා. එතකොට ඉගෙන සිහි කරනකොට අපට අය අකුසල නුද්ධන ඉවරයි. එහෙනම් මේ අකුසල හටගත්තේ කොහොමද මුල් කරගන්න කොහොමද මේ අකුසල හටගත්තේ කියන කාරණාව අපට හේතුඵල වශයෙන් විමසන්න වෙනවා. හේතුඵල වශයෙන් මේක විමසනකොට ඒ අතීතයේ වුණ අකුසලයක් ඇති වුණේ මෙන්න මේ න්‍යායයෙන් බව වර්තමානයේ වටහා ගන්න ඕනේ. එතකොට ඒක තමන්ගේ නුවණක් බවටපත් වෙනවා. නැවත අකුසලයක් හට ගන්නකොට නුවණ ඒ අකුසලයේ දුරු කර ගන්නට හේතු වෙනවා. අකුසලයේ දුරු කර ගන්න කියන්නේ අකුසලයේ හටගත්ත දේ නැති කරන එක නෙමෙයි. ඒ අකුසලයේ ස්වභාවය සත්‍ය දකිනකොට නැවත අකුසල් හට නොගන්නා ස්වභාවයකට අත්‍යන්ත පුළුවන් ඒ ප්‍රඥාව ඇති කර ගැනීමත් එක්ක. එතකොට මේ කාරණාව සම්බන්ධයෙන් අපි තවදුරටත් සාකච්ඡා කරලා කතා කරත් බලමු. ඊළඟට බුදුරණාහි පැහැදිලි කරනවා මේ ඉදිරි පිටපතේ කියලා එතකොට හටගන්න අකුසලයේ සිහි කරලා ඒ අකුසලය අතුරු කරන්න මහන්සි ගන්න කියනවා. ඒක ප්‍රහාණය කරන්න අපේම අකුසලයක් හටගන්නේ නැතිනම් ඒ දුරින් පිළිච්ච ප්‍රමෝදය ඇති කරගන්නට කියලා බුදුරණාහි භික්ෂූන්ට හරිපු ස්වාමීන් වහන්සේ පැහැදිලි කරනවා. මේ කාරණාව කියන්නේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ උදෙසා නෙමෙයි, සාරිපුත්තු ස්වාමීන් වහන්සේ කියන්නේ භික්ෂුව මෙහෙම කළ යුතුයි කියලා අර සුනිතා විහරණය ඇති කරගන්නට නම් මෙන්න මේ විදිහට කරන්න ඕන කියලා. ඊළඟට බුදුරණාහි පැහැදිලි කරනවා පුණ්‍ය වරා සාරිපුත්තු වික්‍රෝචි පට්ඨං සික්කේ නැවතත් මෙන්න මේ විදිහට සාරිපුත්තු භික්ෂුව ප්‍රතික්ෂේප කරන්නට ඕනේ. කොහොමද දැන් අර මුලින්ම විතර කරේ ඇස්කින් දතිරූප ඊළඟට කණින් ඇස්ෙන ශබ්ද නාසයෙන් එන ගඳ සුවඳ දිවට ලැබෙන රස කයට ලැබෙන පහස මනසට එන අරමුණු. එතකොට පිටපාදේ ගිහිල්ලා යනකොට මේ ආයතන හය ඔස්සේ අපට කොමන අකුසලයක් ඇති වුණාද කියලා සිහි කරලා ඒ ඇතිවෙච්ච අකුසලය දුරු කරගන්න මාසික ගන්න කියනවා. එතකොට දැන් අපිට පාපය යන කාරණාව මෙතන ඉක්මුතු කරන්නේ බුදුරණන් වහන්සේ කාලේ වික්ෂුන් වහන්සේලා පිට පාපයේ ඉවත් වෙන තමයි එකත් එක තමයි ඉංගමට ගියාට පස්සේ අපේ ජීවිතේ සාමාන්‍ය ගත කරනකොට අපට පුළුවන් මේ විදිහ ප්‍රතිවික්ෂාවක් කරලා තේරුම් ගන්න අපේ ජීවිතේ මේ කෙලෙස් හටගත්තා අද දවසේදී කියලා කල්පනා කරන්න පුළුවන්. එතකොට මේ කල්පනා කරලා මේ කෙලෙස් හටගත්තේ කොහොමද මුල් කරගෙනද කියලා අපට ඒ තුලින් ඒක විමසන්නට ඕනේ. එහෙම කෙලෙස්ය හටගන්න ආකාරය නුවරට වැටෙනකොට නැවත කෙලෙස්යක් ඇති වෙනකොට ඇතිවීමත් එක්ක අර නුවර මෙහෙලපු නිසා යම් නුවණක් ඔස්සේ මේක වටහා ගන්න පුළුවන්. ඒ විදිහට හික්මන කෙනාට ක්‍රමානුකූලව මාර්ගය තුළ හික්මනකොට අර කෙලෙස් එන සැනින් කෙලෙස් යට ගන්න සැනින් තේරුම් ගන්න පුළුවන්. අන්න කෙලෙස් දුරු කර ගන්න පුළුවන්. ඒ වගේම සාරිපුත්‍ය මෙහෙම කල්පනා කරන්න කියනවා මිස්සුවට මාතුල පංචකාම ගුණයන් කෙරෙහි තියෙන මේ ඡන්දය කැමැත්ත ප්‍රහාණ වෙලාද නැත්නම් පංචකාම ගුණයන් කෙරෙහි තියෙන කැමැත්ත ප්‍රහාණ නැද්ද කියලා ප්‍රතිවිචාර කරන්න කියනවා. ඔහු දැනගන්නවා නම් පංචකාම ගුණයන් තියෙන කැමැත්ත ප්‍රහාණ වෙලා නැති බව මේ පංචකාම ගුණයන්ට තියෙන කැමැත්ත ප්‍රහාණය කිරීම පිණිස වෑයම් කරන්න, පියවි කරන්න උත්සාහ කරන්න කියලා කියනවා. ඒ වගේම තමයි යම් විදියකින් දැනගත්තත් පංචකාම ගුණයන් කෙරෙහි තියෙන කැමැත්ත සමාර්ථ හටගන්නේ පංචකාම ගුණයන් ප්‍රහාණ වෙලා බව ඒ තුළින් ප්‍රීති ප්‍රමෝදය ඇති කරගන්න කියනවා. එතකොට පංචකාමයන් දැන් මෙතන බුදුරජාණන් වහන්සේ ඒක පරිචය වලින් මේක පැහැදිලි කරන්නේ යම් අනුපිළිවෙලක් දේශනාව තුළ අන්තර්ගත වෙනවා. දැන් අපි හරියටම ආයතන ඔස්සේ මේ කාරණාව තේරුම් ගන්න මේ සියල්ල හසු වෙනවා. මොකද බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන දේශනාව තුළ සියලුම විදිහට සියල්ල අන්තර්ගතයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මෙතන පංචකාම ගුණයන් ගැන සිහිපත් කරනවා. ඒ වගේම තමයි බුදුරණන් වහන්සේ පැහැදිලි කරනවා සාරිපුත්තු ස්වාමීන් වහන්සේට මෙහෙත් ප්‍රතික්ෂේප කරන්න ඕන. මොකද මාතුල පංච නිවරණය ප්‍රහාණය වෙලාද නැද්ද කියන කාරණාව. පංච නිවරණයන් ප්‍රහාණය වෙලා නැතිනම් මේ පංච නිවරණයන් ප්‍රහාණය වීම පිණිස වෑයම් කරන්නට ඕන කියනවා. පංච නිවරණයන් ප්‍රහාණය වෙලා නම් ඒකෙන් ප්‍රීති ප්‍රමෝදය ඇති කරගන්නට ඕන කියනවා. ඊළඟට තමයි බුදුරණන් වහන්සේ පැහැදිලි කරනවා පොණජිවරම් සාරිපුත්තු වික්ෂුණයි පිටසන් චික්කති. මෙන්න මෙහෙම වික්ෂුව කල්පනා කරන්නට ඕනේ. පරිඤ්ඤාතානුකෝ මේ පංච උපාදාන ඛණ්ඩාති. මම මේ පංච උපාදාන ඛණ්ඩේ පිළිසින දැක්කද? පිළිසින දැක්කලා තියෙන්නේ කියලා කල්පනා කරනකොට තමයි වැටෙනවා නම් මේ පංච උපාදාන ඛණ්ඩය පිළිසින දැකලා නැහැ කියලා පංච උපාදාන ඛණ්ඩේ පිළිසින දැකන්නට වීදි කරන්නට ඕනේ. පංචපාද කණිතින් දැකලා නම් ඒ තුලින් ප්‍රීති ප්‍රමෝදය ඇති කරගන්නට උත්සාහ කරන්න ඕනේ. මේ සම්බන්ධයෙන් තමයි අපට ලස්සන කාරණා ටිකක් වටහා ගන්නට පුළුවන්. මොකද චතුරාර්ය සත්‍යයේ දේශනාවේදී දුක්ඛාර සත්‍ය විස්තර කරනකොට දුක කියන්නේ පිරිසිදුත යුක්තක්. එතකොට දුක කියන්නේ පිරිසිදුත යුක්තක්. ඒ දුක දිනකින් දකිනවා කියලා කියන්නේ ඒක සකස්සනේ කොහොමද කියන කාරණාව අහු වෙන්න ඕනේ. පිරිසිදුත කියනවා කියනකොට දැන් අපිට මො රාගයක් දෙයක් මොහයක් මොනවා කුසලයක් කියනකොට මෙතන හටගත්තේ ස්කන්ධ පහ ක්‍රියාකාරීත්වය. එනම් ස්කන්ධ පහ කියන කාරණාව දැන් පංචපාදස්කන්ධය කියනකොට අපට මුලික අහු වෙන්නේ තියෙන දෙයක්. නමුත් පංචපාදස්කන්ධය කියනකොට හරියටම අහුනා නම් මේක සංස්කරණයත් එක්ක අහුවීම තමයි පිරිසිදු දැකීමකට යන මඟ බවට පත් වෙන්නේ. ඒ විදිහට පිරිසිදු දකින්නට ඕනේ. එතකොට අපේ ජීවිතය තුළ මෙන්න මේ පංචපාදස්කන්ධ දුක පිරිසිදු දකින්නට මහන්සියනට ඕනේ. ප්‍රහාණය කරන්න නෙමෙයි. අපි ගොඩක් අර උත්සාහ කරන්නේ දුක ප්‍රහාණය කරන්නද? බුදුරණවහන්සේ දුක ප්‍රහාණය කරන්න නෙමෙයි වදාරන්නේ. දුක පිරිසිදු දකින්න කියලා. දුක පිරිසිදු දකින්නකොට අහුවෙන්නේ දුක සමුදය. දුක සමුදයෙන් දුක නිර්මාණය වෙන්නේ අඩක් ගන්නා නොදකින් පදනමත් එක්ක. අන්න පිරිසිදු දකින්නකොට ප්‍රහාණය වෙන්නේ මොකද්ද? දුක සමුදය ප්‍රහාණය හටගන්න හේතුව දුරු වීමෙන් නිරෝධය සාක්ෂාත් වෙනවා. ඒකල දුකක් නැති වුණා නෙවෙයි. දුක පිරිසිදු දකින්නකොට සමුදය අහුවෙච්ච නිසා නිරෝධය සාක්ෂාත් වෙන වැඩ පිළිවෙලක් තමයි කල යුත්තේ. සාක්ෂාත් කර යුත්තක් බව තේරුම් ගන්නට ඕනේ. එවන් තමයි මේ දකින්න වැඩ පිළිවෙල මඟ බව තේරුම් ගන්නට ඕනේ. මඟ භාවිතා කර යුතු බව තේරුම් ගන්නට ඕනේ. එතකොට මේ පංචපාස්කන්ධයේ පිරිසිදු දකින්නකොට මේ ආර්ය හතර මොහොත අහු වෙනවා. ඊළඟ බුදුරණන් පැහැදිලි කරනවා සාරිපුත්ත මෙහෙමත් ප්‍රත්‍යක්ෂ කරන්නට ඕනේ. මම සතර සතිපට්ඨානිය වඩන ලද්දද කියලා ප්‍රත්‍යක්ෂ කරන්න ඕනේ. සතිපට්ඨානිය භාවිතා නොවන බව වැටහෙනවා නම් සතිපට්ඨානිය භාවිතා කිරීමට පිළි කරන්නට ඕනේ, උත්සාහ කරන්නට ඕනේ. සතිපට්ඨානිය භාවිතා වෙලා නම් අන්නේකින් ප්‍රීති ප්‍රමෝදය හට අර ගන්නට ඕනේ. ප්‍රීති ප්‍රමෝදය යුක්තව වාසය කරන්නට ඕනේ සතිපට්ඨානිය භාවිතා වෙලා නම්. ඒ වගේම තමයි සම්මප්පදාන වීර්යය ප්‍රත්‍යක්ෂ කරන දේවා. මම සම්මප්පදාන වීර්යය යුක්ත වාසය කරනවාද? සම්පදාන වීර්ය භාවිතා වශයෙන් තියනවාද? භාවිතා වශයෙන් නැතිනම් සම්පදාන වීර්ය භාවිතා කරන්නට ඕනේ. භාවිතා කරනවා නම් ඒ තුළින් ප්‍රීති ප්‍රමෝදය හට ගන්නට ඕනේ. එතකොට දැන් මෙතන මේ මුලින්ම විස්තර කරා ලෝකයේ තුන තියෙන කාරණා. පංචකාමයන් ආයතන ඔස්සේ කෙලින් හටගන්න එක පංචකාමයන් නිවරණ පංචපාදනස්කන්ධ. එතකොට මේ වගේ සත්‍ය දකිනකොට කොහොමද සිදුවන්නේ? සතිපට්ඨානෙ වැඩින්නේ සමප්පදාන වීර්යය වැඩින්නේ. ඊළඟට ඉන්දිපාද මම ඉන්දිපාද මාතුල බම් භාවිතා කරනවද කියලා කල්පනා කරන්න කියනවා. භාවිතා කරන නැතිනම් එක පුද්දු කරන්න කියනවා. භාවිතා වෙනවා නම් ඒ තුලින් ප්‍රීති ප්‍රමෝදයට ගන්න කියනවා. ඊළඟට පංච ඉන්ද්‍රිය මාතුල පංච ඉන්ද්‍රිය භාවිතා වෙනවද කියලා වටහා ගන්න කියනවා. භාවිතා නොවනවා නම් භාවිතා කරන්න කියනවා. භාවිතා වෙනවා නම් ඒ තුලින් ප්‍රීති ප්‍රමෝදයට ඉතර ගන්න කියනවා. ඊළඟට පංච බලයන් මම භාවිතා කරනවද? මාතෘ පංච බලයන් භාවිතා වෙනවද කියලා දැනගෙන භාවිතා නොවනවා නම් භාවිතා කරන්නට වෙනවා. භාවිතා වෙනවා නම් ඒ තුලින් ප්‍රීති ප්‍රමෝදය ඇති කර ගන්නට ඕනේ. ඒ වගේම සත්‍ය පොඥංගය. පොඥංග ධර්මයන් මම භාවිතා කරනවද කියලා ප්‍රත්‍යක්ෂ කරන්නට ඕනේ. පොඥංග ධර්මයන් භාවිතා වෙන්නේ නැතිනම් පොඥංග ධර්මයන් භාවිතා කරන්නට ඕනේ. භාවිතා වෙනවා නම් ඒ තුලින් ප්‍රීති ප්‍රමෝදය ඇති කර ගන්නට ඕනේ. ඊළඟ බුදුරණවහන්සේ පැහැදිලි කරනවා සාරිපුත්ත කල්පනා කරලා බලන්නට ඕනේ ප්‍රත්‍යක්ෂ කරගන්න මම ආරිෂ්ඨාංග මාර්ගය වඩන ලද්දද කියලා. ආරිෂ්ඨාංග මාර්ගය භාවිතා නොවනවා නම් ආරිෂ්ඨාංග මාර්ගය භාවිතා කිසිදු වැයක් කරන්නට ඕනේ. භාවිතා වෙනවා නම් ඒ තුලින් ප්‍රීති ප්‍රමෝදය සිදු කරගන්නට ඕනේ. ඒ වගේම තමයි බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන සාරිපුත්තම සමත විපස්සනා වඩනවාද කියලා කල්පනා කරන්නට ඕනේ ප්‍රත්‍යක්ෂ කරන්නට ඕනේ. සමත විපස්සනා භාවිතා නොවනවා නම් ඒ භාවිතා කරන්නට ඕනේ. භාවිතා වෙනවා නම් ඒ තුලින් ප්‍රීති ප්‍රමෝදය සිදු කරගන්නට ඕනේ. ඒ වගේම කල්පනා කරන්න කියනවා මට විද්‍යාව විමුක්ති සාක්ෂාත් වෙලාදේ කියලා. විද්‍යාව විමුක්ති සාක්ෂාත් නොවනවා නම් නොවිලා නම් විද්‍යාව විමුක්ති සාක්ෂාත් වීමට වෑයම් කරන්නට ඕනේ. සාක්ෂාත් වෙලා නම් ඒ තුලින් ප්‍රීති ප්‍රමෝදය සිදු කරගන්නට ඕනේ. ඒක බුදුරණාහි පැහැදිලි කරනවා යම් කිසි ශ්‍රමණේක හරි බ්‍රාහ්මණ කෙනෙක් කර අතීත කාලේ මෙන්න මේ විදිහට පින්ඩපාතේ පාරිශුද්ධ කරා නම් පින්ඩපාතේ ගිහිල්ලා ඇවිදilla ඒ අකුසල ධර්මයන් සිහි කරමින් ඒ අකුසල ධර්මයන් ප්‍රහාණය කරන්න බැරම් කරා නම් පුන පුන ආයීදී කරා නම් ඒ මේ විදිහටයි කරේ කියනවා. අනාගත කාලයේ දැමෙක් කරනවා නම් මෙන්න මේ විදිහටයි කරන්නේ කියනවා. ඒ වර්තමානයේ දැමෙක් කරන්නේ මෙන්න මේ විදිහටයි කියනවා. ඒ නිසා මෙන්න මේ විදිහට පින්ද පාත්‍රය දීලා එනකොට ඒ තුලින් හට ගන්න කෙලෙස් නැවත නැවත ප්‍රතික්ෂා කරමින් හේතු කිරීමට මාන්ති ගන්නට ඕනේ කියලා බුදුරණන් වහන්සේ පැහැදිලි කරනවා. ඒ නිසා මෙන්න මෙහෙම ඉක්මනට කියලා බුදුරණන් වහන්සේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේට මේ කාරණාව පැහැදිලි කරනවා. සාරිපුත්තු ස්වාමීන් වහන්සේටින් අනුමෝදන් වෙනවා. එතකොට සාරිපුත්තු ස්වාමීන් වහන්සේ සුනිදා විහරණේ වාසය කරන අවස්ථාවේදී ඒ සුනිදා විහරණේ වාසය කරන්නට මෙන්න මේ කාරණාව සිදු කරන්නට ඕන වගේ බුදුරණන් වහන්සේ මේ පිටපාද පාරිශුද්ධිය සම්බන්ධයෙන් විස්තර කරා. එතකොට දැන් මාතුකාවට ඉදරේ කාරණාවට මුල් උනේ පිටපාදේ සම්බන්ධයි. මොකද මූලිකව හටගන්න කෙලෙස් තමයි අල්ල ගන්න තියෙන්නේ. දැන් අපි ගොඩක් දෙනාවට අපි කෙලෙස් අපි අල්ල ගන්න නැතුව අපි යම් විදිහක් පුරුදු කරාට අපිට සැබෑවට මේක වටහා ගන්න බැරි වෙනවා. මොකද හේතුව අපි සංකල්පනාවක් ඔස්සේ තමයි දුකක් කියලා හිතන්නේ. දැන් උදාහරණයක් ගත්තොත් ධ්‍යානයක් ඔස්සේ සිහිල්ල පිළිබඳ දුක තේරුම් ගන්න කියාට සමාධියක් ඔස්සේ දුක තේරුම් ගන්න කියාට අපි ඒක අපට ප්‍රකට දුකක් අහුවෙන්නේ නැහැ. ඒ නිසා කල්පනා කරලා විතරයි තේරුම් ගන්න තියෙන්නේ. අපට ප්‍රකට වේග දුකක් බවට අහුවෙන්නට නම් මූලිකව අහුවෙච්ච දුක ප්‍රකට කරගෙන මේක සංස්කාරයෙන් බවට ගන්නට ඕනේ. ඒකයි මෙතනදී පැහැදිලි කරනවා මුලින් ඉඳලාම පිළිවෙලකට ඉස්සල්ලාම ආයතෝත්යේ කෙලෙස් හටගන්න එක, ඊළඟට පංචකාමයන් හටගන්න එක, නිවරණ හටගන්න එක, ඊළඟට නවපංචීපාදන් හටගන්න එක. ඒක නම් මේ විදිහම වලට කොප්පොට මේ කෙලෙස් ටික අන්න පංචපාදන් කන්ට අහු වෙනවා. පංචපාදන් කන්ට අහු වෙච්ච තැනදී සතිපට්ඨාන, ඉන්ද්‍රිය ධර්මපදාන, ඉතිපාද, ඉන්ද්‍රිය ධර්ම, බොජ්ජංග ධර්ම, ඊළඟට ආචාංග මාර්ගයේ සමද විපස්සනා මේ සියල්ලක්ම අහු වෙනවා. ඒ කියන්නේ ඛණ්ඩ පහ සකස් වෙන ආකාරයේ නියමාකාරයෙන් දැක බදනදී අහු වෙන්නේ මොකද්ද? ඛණ්ඩ පහ නියමාකාරයෙන් සකස් වෙන දේ අහු වෙන්නේ යන්නේ මාර්ගය තුළ අංග තමයි අහු වෙන්නේ. ඒ නිසා මාර්ගයේ අංග වැඩිනවා හරි කියලා සීකරන්න ඕනේ. ඊළඟට මාර්ගය යන කෙනාට මේ මාර්ගය තුළදී තමන්ගේ කෙලෙස් දුරු නොවනද කියලා ප්‍රත්‍යක්ෂ කරන්න කියනවා. ඒ කියන්නේ නිවනද කියලා ප්‍රත්‍යක්ෂ කරන්න කියනවා. ඒ වුණ නැත්නම් අරහත්ත්වයට පත් වුණ නැත්නම් තවත් විශේෂයෙන්ම කරන්න කියනවා. එතකොට ඇත්තටම මේ දේශනාව තුළ බොහෝ කාරණා ඇතුළත් වෙලා තියෙනවා. මේ අනුපිළිවෙලකට මඟ වඩන්නට සුනිදා විහරණයෙන් වාසය කරන්නට උපකාර වෙන සුනිදා විහරණයෙන් වාසය කරන්නට උපකාර වෙන කාරණා මේ දේශනාව තුළ අනුපිළිවෙලට සඳහන් වෙලා තියෙනවා. මේ විදිහට යම් කෙනෙක් බුදුරජාණන් වහන්සේගේ ධර්ම මුල් කරගෙන හේතුඵල ධර්ම මුල් කරගෙන කල්පනා කරොත් තේරුම් ගත්තොත් අනේ ආර පුළුවන්කමක් ලැබෙනවා. මේ සුනිදා විහරණයේ කරා යමු වෙනට හේතුඵල ධර්ම තේරුම් අරගෙන නිවීම කරා යමු වෙනට හැකියාව ලැබෙනවා. ඉතින් ඒ නිසා මේ දේශනාව තුළදී අපට වටහා ගන්න බොහෝ කාරණා තියෙනවා. එකක් තමයි අපට ප්‍රකට වෙන දුක මුල් කරගෙන අපි සත්‍ය සොයන්නට ඕනේ. ඊළඟට තමයි ඉතරයි තමයි අපිට සැබෑවටම පස්චිපාස් කණ ක්‍රියා කලෙච්ච අහු වෙන්නේ. ඒ අවස්ථාවේ තමන් තුළ මාර්ගංග වැඩින ආකාරය දැන් අපි දැන් සෝදාපන්න කිනාට සෝදාපන්න වීමත් එක්ක සංගුණ තුන දුර වෙනවා. ප්‍රධාන වශයෙන් සක්කාය දිට්ඨිය. සක්කාය දිට්ඨිය බැඳලා තියෙන්නේ ඉරබ්බතිය පිටිච්චාවත්. මෙන්න මේ තුනම දුර වෙනවා. එහෙම නැතු ඉරබ්බතිය පිටිච්චාව වලින් දුර වෙනවා නෙමෙයි. සක්කාය දිට්ඨිය බැඳලා ඉන්නවා ඉරබ්බතිය පිටිච්චාව වලින්. ඒකත් එක්ක තමයි සබැහැටම බුදුරණ වහන්සේගෙන ධර්මය ගැන සංගය ගැන අවිච්ච ප්‍රසාදය ඇතිවලා ආරිකාන්තිය සිද්ධ වෙන බවටපත් වෙන්නේ. එහෙම කෙනාට මාර්ගය තුළදී එතනින් එහාට තමන්ගේ මාර්ගය සිදු කරගෙන යන්නට හේතුවක් වෙනවා අර තමා තුළ ඇති වෙච්ච නෝන මුල් කරගෙන. ඉතින් මේ නිසා අපි මේ දේශනා මුල් කරගෙන ඊට අදාළ කාරණා ගොඩක් සාකච්ඡා කරන්න පුළුවන්. ඉතින් මේක මුල් කරන් අපේට තේරුම් ගන්න කියන කාරණා ගැන අපි ටිකක් සෝදිස් කරලා බලමු. එතකොට අපිට මේ සම්බන්ධයෙන් ගොඩක් කාරණා මේ ඩවුන් කරගෙන අපි ධම්ම මාර්ගයට මේක උපකාරයක් කරගන්න පුළුවන්. ඒ නිසා මොනවා හරි දහම් ගැටලු තියෙනවා නම් මේ සම්බන්ධයෙන් අපි කතා කරමු. සියලු දෙනාටම තෙරුවන් සරණයි. හොඳයි. සාදු ස්වාමීන් වහන්සේ හුඟක් ධර්ම කරුණු සඳහන් වුණා. අපේ සම්බන්ධ වෙලා ඉන්න අයට තමන්ගේ ගැටලු තියෙනවා නම් මේ දේශනාවට සම්බන්ධව මේ ඉදිරිපත් කරන්න අවස්ථාව තියෙනවා. දෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ ඇතුළු සියලු දෙනාටම ස්වාමීන් වහන්සේ මම අහලා තියෙනවා ගතපත්‍ය ගතවත්ත කියලා ස්වාමීන් වහන්සේලා පින්ඩ පාත වඩිනකොට සතිමත්ව ගිහිල්ලා ඒක වැරදුන තාපව ඇවිල්ලා මුල තැනට ගිහිල්ලා යනවා. ස්වාමීන් වහන්සේ මේ ගතපත්‍ය ගතවත්ත කිවත්ත කියන එක මේ රහතන් වහන්සේට ඒක මේ අදාළ වෙන්නේ නැහැ නේ ස්වාමීන් වහන්සේ රහතන් වහන්සේලාගේ පිට එහෙම විචිතෙන්නේ නැති බව මම තේරුම් ගන්න තියෙනවා. වර්ධින ස්වාමීන් වහන්සේ මේ පදස් වැඩි කරගෙන තේරුම් ගන්න. දේවසරණේ කොහොමද හදනවා ටික අදාළ වෙන්නේ. මේ ඉගෙන ගන්න තමයි අදාළ වෙන්නේ. නැහික සම්පදායික භවනා ක්‍රමයක් සම්පදායික ක්‍රමයක්. ඒ විදිහට පැහැදිලි කරන්නේ බුදුරණාහි පැහැදිලි කරන ගාය මෙහෙම මේ විදිහට. ඒක අපි කෙලෙස් හට ගන්නකොට කෙලෙස් තේරුම් ගන්න ආකාරය. ඉතින් ඒ නිසා ඒක ඉක්මනින් තමයි අදාළ වෙන්නේ. ඒ යම් කිසි පුරුදුකෙන් වැඩ පිළිසක් ආතන වාන්දේ හික්මල ඉවරයි. එන් කරාතන වාන්දේ කදාල් වෙන්නේ නැහැ. පෙරවස් ගන්න. අපේ මාන පිළිසන්න. පෙරවස් සරණයි ස්වාමීන් වහන්සේ. මට තියෙන ප්‍රශ්නේ සම්මාසේ ඒ ප්‍රශ්නයටම සම්බන්ධයි. දැන් සදියු සාමුදිරුවන්ට මේ දේශනාව කළේ කියන්නේ අහං රූපයක් දැකලා කෙලෙසියක් ඇති වුණා ඒ ගැන විදර්ශනා කරන්න කියලා. ඒ කියන්නේ ශරීරා මුදුරන්ට එහෙම අසං රූපයක් දැකලා කෙලෙසියක් හටගන්න පුළුවන් කි ස්වාමීන් වහන්සේ. සරණයි. සරණයි. මම මේක දෙස්නාසි මුලින් පටන් ගත්තේ කිස්මතු කරා. සාරිපුත් ස්වාමීන් වහන්සේ සුනිතා විහරණයෙන් වාසය කළා. එතකොට සාරිපුත් ස්වාමීන් වහන්සේ මුල් කරගෙන මේ සුනිතා විහරණයේ තියෙනට විකාරණා විස්ව පුදුකල යුතුයි කියන තරමයි ඉස්මත් කරන්නේ. සාරිපුත් ස්වාමීන් වහන්සේ සුනිතා විහරණයෙන් බබලවදී සාරිපුත් ස්වාමීන් වහන්සේ වාසය කරා. එතකොට මේ සුනිතා විහරණේ මහා පුරුෂීත් වාදිකන සුනිතා විහරණය. එහෙනම් මේ මහා පුරුෂීත් එනම් සාරිපුත් ස්වාමීන් වහන්සේ හිම කරන්න කියව ගන්න අනිත් විස්වකට මේ විදියට කරන්න ඕනේ. ඒ සාරිපුත් ස්වාමීන් වහන්සේ වාසය කරපු ඉරණමේට යොමු වෙන්නට නම් දරුවන් සම්මයි. සාරිපුත් ස්වාමීන් වහන්සේ පුළුවන් කරනවා. සම්මත මතක දෙලියදලවත් නැත්නම් මේ නැතේ දේශනාව පළවෙනි වතාවම නැහැ කියලාද? ඒක අහනකොට මට ඒකලා ස්වාමීන් වහන්සේ මේ ඇත්තම කටයුතු කරන උත්සාහයේ ප්‍රතිලෝම බැලීමක් වගේ දෙයක් එතනින් සිද්ධ කරලා වෙනවද කියලා ස්වාමීන් වහන්සේ අර ප්‍රතිලෝමයේ ප්‍රතිලෝමය බලන්නේ කියලා දෙවිදිහකට බලන්නේ ඒකේදී මෙතන ප්‍රතිලෝම බැලීමක් වගේ වෙනවද කියලා ස්වාමීන් වහන්සේ පොඩි පැහැදිලි කිරීමක් කරනවා. අපි දැනගත්ත කාරණාවක් සම්බන්ධයෙන් අහපව් ප්‍රශ්නයක් කල්පනා කරන්න ඒක හටගන්නේ කොහොමද කියලා. නිරුද්ධ වෙච්චනේ කියන කල්පනා කරන දෙයක් නිරුද්ධ ඉවරයි. එතකොට ඉතින් දැන් මේ කෙලෙහි දෙවිල නිරුද්ධ වුණා. නමුත් මේ කෙලෙහි ඇතුලේ කොහොමද කියලා හොයනකොට අන්න ඒක තමයි කෙලෙහි හට නොගන්න දෙන්න නිදී. මේ කෙලෙහි හටගන්නේ ඉවරයි. ඉවර වෙච්ච කෙලෙහි හට නොගන්න විදිහට කටයුතු කරනවා නම් මේක හදනකොට හොයනකොට මේක බොරුවක් බව වැටෙනකොට ඒ වැටීමේ ශක්තිය නෝන. අන්නේ නෝන යමුනකොට නැවත කෙලෙහි සියක් හටගන්නට යොමුනේ තලා අඩු වෙනවා. ඒ යොමුනේ නැත්නම් ඇහැ රහත් වෙන කම්ම අනාගාමී කෙනාට ප්‍රකාශ කරන දේශ කියන කාරණාවත් එක්ක යොමුනේ නැහැ. නමුත් යොමුනේ ස්වභාවය අඩු වෙනවා නොවන වැටීමක් එක්ක. පුරුදු කරනකොට මේක නිතර නිතර ජීවිත කොට සම්පූර්ණයෙන් කෙලි සැඩගෙන කියලා යනවා. ඒ නිසා මේ මූලිකවම මේක හට ගන්න ස්වභාවය කරන්නට ඕනක් තියෙනවා. නැති වෙලා ගියාට අපි නැති වෙලා ඉති සත්‍ය දැකලා නෙමෙයි. ඒ නිසා තමයි පැහැදිලි කරලා මේක අපස්සට අරගෙන මේක කොහොමද කියලා කල්පනා කරන්නේ. එහෙම නැතුව ඇටි වෙච්ච දෙයක් ගැන කල්පනා කරන ප්‍රවණාවක් නෙමෙයි. ඒ නිසා මූලික කටිසම්පාදේ අනුලෝම වශයෙන් මේ මූලික කාරණාව විමසන්නට වෙනවා. සමුදයත් එක්ක සමුදයත් එක්ක විමස වෙන තියෙනවා. සවදාවත් අනිත් පැත්ත දිරුම් ගන්න බැරි වෙලා යනවා. ඊළඟ සැරේ. අපේ මේ දේශනාවේදී ගොඩාක් අපි දහම් කාරණාවල් ගොඩාක් හෙළි කරා. එක තරක්කදී අන්තර සතර විහාර පස්වෙනි අවස්ථාවට වාස්තු දේශනා කළා පංචපාදන සංගය කිච්ච දකින්න කියලා. සාමාන්‍යයෙන් දැන් දුක පිළිඳ දකින්නේ කොහොමද කියන එක පොඩක් පවිස්තරාත්මක කොහොමද ඒක දැන් සමති දර්ශනාවට භාවිත කරගෙන කොහොමද ඒක කරන්නේ කියන්නේ අපිට හිතෙන්නේ. සම්බුදේ දකින්නකොට දැන් ඔක කියනවා සලා මහා සලායන සූත්‍රයේ පුදනාසි පැහැදිලි කරන අවසානයේද කෙරෙහින් දකින්න යුත්තේ පරම සිල්පාරං කන්දේ. ඒ වගේම භාවනා වෙන්නේ සමතිපස්සන විද්‍යාව ප්‍රතිසක්ෂත් වෙන ප්‍රධාන විද්‍යාවයි තනහව. එහෙනම් ඒ කරනවා කෙරෙහින් දකින්න පංචවාස්කන්ධය භාවිතා වෙන සමතිපස්සන අවිද්‍යාව චන්න ප්‍රහාණය විද්‍යාව ප්‍රතිසක්ෂත්. එහෙනම් දුක්ඛ පිළිසින්ද කියනකොට පිළිසින්ද කියලා ඉවරනකොට අවිද්‍යාව සංහා ප්‍රහාණය වෙනවා අවිද්‍ය බව දන්නවා. මම ඉතින් පැහැදිලි කරා මම මුලින් කළා කෝ කියන්න මොකද මම දන්නේ නැහැ කොහොමද කියලා. පාරි ප්‍රාණ සංකප්පින්ද කියනකොට ඒකට දුක නෝ පිළිසින්ද කියන්නේ. මම සර මහසාරයන් විසින් පැහැදිලි කරනවා පිළිසින්ද කියන්නේ මොකද පංචපාරක් සම්දී. ඊළඟට ප්‍රහාණය නියුත්තේ මොකද්ද අවිද්‍යාවයි බව දන්නවායි. වැඩි යොත් සමති පස්සන සාක්ෂාත් විද්‍යාවයි. එතකොට දුක පිළිසින් දකින්නකොට සමති පස්සන භාවිතා වෙනවා. අවිද බව තමයි ප්‍රහාණය වෙනවා. එහෙනම් මේ අපි හරියට දුක පිළිසින් දකින්න වෙනවා. නම් ඒතරදී සමති පස්සන වැඩි නම් ප්‍රතිපත්තාන වෙනවා. ඉතිපාද, ඉන්ද්‍ර ධර්ම බල ධර්ම මොඥාන ධර්ම කියලා වැඩිනවා. පිළිසින් දකින්නවා කියලා කියන්නේ ඒකේ සත්‍ය නිමාකාරයෙන් වයි. ඒ ස්වභාවය හොඳට මේ කල්පනා කරලා දැන් අපම උදාහරණයක් එක ගත්තේ දැන් වුණ අපි ඉතිරි මොන හරි වස්තුවක් වෙන දෙන අපි හිතමු මොනවා හරි කෝල් එකක් නැත්නම් මොන හරි දෙයක් වෙන කියනකොට අපි මේක හැදුනේ කොහොමද කියලා බාහිර භෞතික දෙයක් ගැන කල්පනා කරනවා. ඒකේ භෞතිකදී පිළිසින් දකින්න වෙන එක. දැන් අපි ගොඩක් කරලා තනම අද කරන්නේ ඒ වගේ මෙයාගේ භෞතික ස්වභාවය අපි කල්පනා කරලා බලනවා අපිට හයක් බාහිරම භෞතික ස්වභාවයක් ඒක කල්පනා කරලා බලනවා නැත්නම් බාහිර ලෝකයේ අපිට නැතිව භෞතිකව කල්පනා කරලා බලනවා. නමුත් ඊට වඩා වෙනස් ස්වභාවයක් තමයි මෙතන දෙකින් දැකීමේ. හැබැයි ඒ වගේම න්‍යායක්. මෙතන දෙකින් දැකිනකොට පංච උපාදානස්කන්ධ කියලා කියන්නේ අපි දාගන්න එකතරා ලේබල් එකක් නෙමෙයි. අපට මූලික පංච පාස්කන්ධය කියලා එකතරා නම් කිරීමක් ඔසේ තේරුම් ගන්න පුළුවන්. රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා. නමුත් පංච පාදනස්කන්ධ කියලා කියනකොටම මේක සංකත ස්වභාවයක්, සකස් වෙන ස්වභාවයක් එකයි ප්‍රකට වෙන්න ඕනේ. නිවැරදිව පංච පාස්කන්ධය ප්‍රකට වුණාට ඒ ප්‍රකට වෙන්න ඕනේ සකස් වෙන ස්වභාවයක් එක්ක. සකස් වෙන ස්වභාවයක් එක්ක ප්‍රකට වෙනවා නම් එතකොට අන්න පංචපාදනස්කන්ධයේ මොකද්ද කියන වග තමයි අහුවේ. අන්න පංචපාදස්කන්ධය නම් දෙකකින් දකිනවා. දෙකකින් දකිනකොට මේකේ නැකසීම වර පංචපාදස්කන්ධය කියන්නේ කොහොමද කියලා කියමාකාරයෙන් දෙක. දෙකකින් දෙක නම් ඉවරනට පස්සේ අන්න සකස් වෙන ස්වභාවය දුරු වෙච්ච නිසා විද්‍යාවේ සාක්ෂාත්ය. ඒවන අපි හිතමු දැන් පංචපාදස්කන්ධයේ කියන වචනේ අතහැරලා අර මූලික කියපු කාරණා පිළිබඳ රාගයක් අපට ඇති වුණා. නැත්නම් දේශයක් ඇති වුණා. මේ ඇතුලෙච්ච රාගය, මේ ඇතුලෙච්ච දේශය කියන්නේ මොකද්ද කියලා අපි දැන් මේක හොයනවා. මේක හොයනකොට දැන් අපිට සාමාන්‍යයෙන් කල්පනා වෙන්නේ එක්ක බාහිර දෙයක් කියන දෙයකට අපි අනවශ්‍ය දෙයක් කල්පනා කිරීම නිසා මේක ඇති වෙන්නේ කියලා. බාහිර දෙයක් අපිටම තරහ ඇති වෙන නිසා බාහිර වෙච්ච නිසා කල්පනා කරනකොට මේක ඇති වෙන්නේ කියලා ගොඩක් අය හිතනවා. තරහයෙන් රාගයේ හේතුව අසු සුබ නිමිත්තයි අයොස්ස මනසිකාරය. දේශයේ හේතුව පටිඝ නිමිත්තයි අනස මනසිකාරය. ඒකෝ අපි ගොඩක් කලාවට මේ සුබ නිමිත්ත පටිඝ නිමිත්ත කියන එක බාහිරට දෙයක් හරි කියලා ගන්න. උදාහරණයක් කියන තේරුම් ගත්තොත් මම කිච්ච කාරණාවක් කියන්නම්. තේරග අත්තාවි කියනවා. අසන්නාන්සේ අමතුමා යනවා භවනා කරන්න. කුණුවේට පකුණක් දක්වා කාන්තා මලපුණක් කුණුවේ පරුව ගන්න තියෙන මලපුණක් දැක්කේ. මේක දකින්න රාගය. දැන් අපි දන්න හැටියට බාහිර නිමිත්ත සුබයි. සුබනේ. තවත් රාගය. රාගය කියන්නේ අදුම නිමිත්තෙන් නෙමෙයි. සුබ නිමිත්ත. සුබ නිමිත්තයි අයනුසි මනස්කාරයේ නිසයි රාගය කියන්නේ. මොකද තමයි බාහිර ප්‍රකට වෙන්නේ මේක අදුම නිමිත්ත කැටියට. එහෙනම් ප්‍රධානවන්නේ අර බාහිර නිමිත්ත සුභ අසුභ කියන කාරණාවට හේතු වන්නේ අපි කරන මානසිකාරයත් එක්ක. අන්න ඒකයි අයෝනිස මානසිකාරය නිසා සුභ නිමිත්තක් බවට පත් වෙන්නේ. ඒ වගේම නාගසමාලා කියන ස්වාමීන් වහන්සේ පිටපාති වඩනකොට ලස්සන නාට්‍යංගනාවක් නටනවා දැක්කම දැකපු සැනින් යෝනිස මානසිකාරයත් එක්ක අනනිකලෙත් වෙනවා. එතකොට ඒක සුභ නිමිත්තක් නේ. අසුභ නිමිත්තක් යෝනිස මානසිකාරය. නමුත් බාහිර සුභය. එනයි බාහිර නිමිත්ත බාහිර දේ අපි සුභයක් අසුභයක් කියන කාරණාව බවට පත් වෙන්නේ අපි කරන මානසිකාරයත් එක්ක. ඒ නිසා අපි කල්පනා කරන්න ඕනේ දැන් රාගයක් හෝ ද්වේෂයක් හෝ ඇති වෙනකොට මේ රාගයේ ද්වේෂයේ කියන කාරණාව ඇති වෙන්නට හේතුත් පදනම. බුදුරණවහන්සේ දේශනා කළා කියන මේක කෙලෙස් හට ගන්නට උපකාර වන්නේ හේතු වන්නේ අවිද්‍යාව පදනමෙන් හටගත්ත පටිච්චසමුප්පාදය. පාලේක සෝත්‍ය බුදුරණවහන්සේ පැහැදිලි කරනවා පුතඥ කෙනාට යම් සංස්කාරයක් එතන ලක්කාදිත්‍ය පැහැදිලි කරන්නේ ඒ සියල්ලක්ම සංස්කාරයක් බව තේරුම් අරගෙන ඒ සංස්කාරයෙන් හැදුණා නැති වන්න කියන. කොයිසකට අවිද්‍යාවකින් ඇති වෙච්ච මේ හේතුඵල නේද හුවේ. මේ විදිහට ඒ රාගය හෝ දේශය හෝ අකුසලය මොනවා හෝ අකුසලයක් මේක ඇති වුණේ කොහොමද කියලා බුදුරජාණන් වහන්සේ දහම මුල් කරගෙන කල්පනා කරනකොට මෙන්න මේක සකස් වීමක් කියන කාරණාව. බාහිරව තිබිච්ච දෙයක්කට රාගය ඇති කරන්නේ මේ. දැන් පංචකාම ගුණයන් විස්තර කරනකොට බාහිර නෙමෙයි පංචකාමයේ තියෙන සංකල්පීය රාගය. එතකොට එනම් මේ අපි කල්පනා කරන ක්‍රමය අනුව තමයි අපිට රාගය හෝ දේශය හෝ මේ කාරණා ඇතිවන්නේ. මෙන්න මේක අහුවෙනකොට අන්න පංචපාදස්කන්ධය කියන්නේ මොකද්ද කියන කාරණාව තමයි තේරුම් ගන්න. පංචපාදස්කන්ධය තමයි අනුව මේ සකස් වීම හොෝනේ. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ සකස් වීම තමයි අනුව ලැබෙන්නේ. දැන් බුදුරණවහන්සේ දේශනා කළ උදාහරණ තියෙනවා. අර නන්දකෝවස්තු ත්‍රිණි ගහත් කඳත් කත් පොළොවට හේතු කරගෙන සිවන හට ගන්නවා. පහළ දිනුත් සැටියක් සිවත් ආලෝක හට ගන්නවා. එතකොට හේතු ඇති කරන්නේ ඵලයක් තමයි. ඵලය කියන්නේ බහුවිධයක් කියන්නේ හේතු නිසා පවතින දෙයක්. හේතු නිසා පවතින ඵලය තමයි පංචපාරක් සංසිද්ධිය කියන්නේ. හේතු නිසා කියන්නේ ඵලය අහුවිය යුත්තේ හේතුවත් අන්න කටපාඩුවල කියලා. අන්න ඒක තමයි පංචපාදාන ඛණ්ඩයේ පිළිසින් දකින්නවා කියන්නේ. පංචපාදාන ඛණ්ඩයේ පිළිසින් දකින්නවා කියලා කියන්නේ මේ අවිද්‍ය ප්‍රත්‍ය කරගෙන දුක්ඛේ ඥාන, සමුදය ඥාන, නිරෝධ ඥාන, මග්ගය ඥාන කියන මෙන්න මේ දෙකෙන් සුකරගෙන අපි තුල හට ගන්න ඒ අපි හිතපොඩ මම කියන නිර්මාණ වේදද ඒ නිර්මාණය මත හට ගන්නක් ඇති ඒක අකස්වේද අකස් වීම ඒ අකස් මොදක නිසා අපි යන්නේ ඒක තියනවා කියලා අරගෙන අපි රූපේ තිබ්බා ඇහ තිබ්බත් අරගෙන ඒ රූපේට එක රාගය එක දේශය එක මොහය අපි ඇති කරගන්නවා එතනයි සසල ධර්ම ඇති කරගන්නවා. ඒ අකුසල ධර්ම ඇති කරගත්තත් සත්‍යපදයට මොන සංදේශ තුනේ ඉස්සා. අපි මේ ඵලයේ තුන ගැඹුරින් සභාවයක් මතක් කරා මේ සකස් වීමේ ආකාරයෙන් දැක්කනවා. අපි දැකීමත් එක්ක අර කෙලෙස්ය හට ගන්න තියෙන ඉඩතුළු වෙලා යනවා. මේ විදිහට තින්කින් දැකීම වාසය කරනකොට දුර්වණව කියලා අවිද්‍යාව බව දන්නවා. අවිද්‍යාව කියන්නේ සත්‍යම දැකීම. සත්‍ය දැකීම. එන සත්‍ය දැකීම සත්‍ය දැකීම දුර වෙලා යනවා. බවදන්නවා කියන්නේ පවතින තියෙන හතාව. පවතින්නේ ඇතැයි කියලා ගත්ත නිසා. සත්‍ය දැකලා දැයි කියලා ගැනීම නැහැ. අන්න ඒ නිසා බවදන්නවා දුර වෙනවා. එතකොට මොකද්ද වැඩුනේ? සමුදයක් විපස්සනාව. සිත එක වෙලා. ඒ වගේම සත්‍ය දැකලා. අන්න ඒක නම් භාවිත කරේ. මොකද සාක්ෂාත් වෙන්නේ? විද්‍යා විමුක්ති. අවෝධය. විද්‍යා ආවර්ති උනවා. විමුක්ති නිදහස් උනවා. විද්‍යාව සාක්ෂාත් වෙනවා. තියෙන දේ නිදහස් උනන නෙමෙයි. අවිද්‍යා පදනමින් ඇතිවෙන සබ ඇති දක්වන විද්‍යා ඉදීමත් එක්ක තාසියම මේවිම සාක්ෂාත්ය. මේ මෙන්න මේ විදිහට අපට හේතුඵල ධර්මම යැගෙන ඒ ඇටිලිටි කෙරෙහි ඉති මුල් කරගෙන කල්පනා කරනකොට එහෙම කල්පනා කරනකොට අපි නුවණ මෝරුවට පස්සේ නුවණ මුල් කරගෙන අපිට කිනේසයක් කියන දුක සත්‍යයි කියලා අත්දැකපු කෙනෙක් විතර විතර හික්මනකොට අර කෙනේසේ ප්‍රමාණිකුර අඩු වෙලා සාධිතු නිවිලා සාධිත ප්‍රහාණය වෙලා ඊළඟට රූපරාග අරූපරාග ප්‍රහාණය වෙලා සියලුම අනුශේධනය ප්‍රහාණය කරලා ජයපති සත්‍යය මොකද සංකාරී සිදු කර පමණින් අනිත් සංවේදක පාඩුව වෙන්නේ ඒකට මේ හික්මන වැඩ පිළිවෙල කියනවා මේ විදිහට හික්මන වැඩ පිළිවෙල පුරුදු කරනකොට අන්න එතන මෙහාට ඉතුරු මේ සංවේදක දුර වෙනවා ඉතින් මේ සත්‍ක්‍රමානුකූලව මේ රාජදේශ මොහොම කියන මේ ප්‍රකට අකුසල මුල් කරගෙන මේක ඇති වෙන ආකාරය හොයනකොට අන්න එතකොට අපි දෙයින් දැක්කේ පංචපාද කන්ද දුක පිළිසින් දැක්කේ. ඉතින් ඒ නිසා මේ දුක පිළිසින් දකින වැඩ පිළිවිල තමයි මේ දේශනාව තුළ ක්‍රමානුකූලව බුදුරණහන්සේ විස්තර කළේ. ධර්ම සරණ. සරණයි. උපවාසයේ කිවිදිර පංචපාදානස්කන්ධ පිළිබඳ කියනකොට අවිද්‍යාව සහ භවතණ්හාව ග්‍රහණය වෙනවා කියන එක පැහැදිලි. මොකද භවතණ්හාව කිව්වේ ප්‍රත්‍යක්මද තියෙන තණ්හාව. එතකොට අනිත් තණ්හාව ගැන ඒක විශේෂ කරලා දැක්කේ අනිත් තණ්හාව ගැන සඳහනක් නොවනේ පොඩ්ඩක් ඒ ගැන පැහැදිලි කරලා දෙනවා නම් හොඳයි කියලා හිතනවා අපි හැමෝටම. සේවා කරනවා. සේවා කරනයි හරි මලගත්තේ පස්සේ ආවේක. ඇත්තට මම කියවන්නේ මේ කාරණා මුද්‍රණාස්තික දේශනාවල තියෙන්නේ මහා සලාදේශ සූත්‍රය ළඟට අමුත්‍යගමිෂය පහන් සූත්‍රයේ දේශනා කීපයකම තියෙනවා. කාමසන්නාවක්, විභවසන්නාවක් දෙකම තියෙන භවසන්නාවක්. සවැත්මක් කියලා ගත්ත තැනදී තමයි සවැත්මක් කියන දෙයට කාමයෙන් හදගන්නේ. එහෙනම් භවසන්නා දරුණාන කාමසන්නාව කතා කරන දෙයක් නෑ. කාමසන්නාව ජීවත් වෙනවා. කාමසන්නා දරුණා කියන්නේ භවසන්නායි භවසන්නා දරුන්නේ. ඒ වගේ විභවසන්නාව කියලා කියන්නේ නොකැමති තියෙන කැමැත්ත. අමුත් ප්‍රෝධකනිකා ඉතිවුත්තක පාළි උදාන පාළි මේකේ කියන තියෙන තුන් දේශනා කිහිපයක් මේ ලෝකයා භවයක් විභවයක් අතර සැලකීමක් තියෙන. භවයේ තියෙන තැනම තියෙන කොමද්ද? කාමය. විභවයේ තියෙන තැනක් තියෙනවා භවය. ඒ දෙකම පැහැදිලි කරන ලෝකවලුන් සෝත්තේ මේ ශ්‍රමණ බ්‍රාහ්මණවරු විභවයෙන් භවයෙන් ශ්‍රමයක් වෙනවා කියන නමුත් සබ්බේදී අනිසත්තාවතර බවස් පාදවදා ඒ සියල්ලම නිදහස් නැත භවය තුළමයි විභවයක් කොහෙන්ද තියෙන්නේ අයින් වෙන්නේ දැන් තියෙනකින් අයින් වෙනවා අපි හොන්න රාගය ඇති වුණාම අයින් කරනවා ඒ සාමාන්‍ය උදාහරණයක් ඊට වඩා අපි ගත්තොත් සාමාන්‍ය සියුම්ම අපිට මේ ලෝකේ තියෙන දේ අපි අයින් කරනවා බෙද බෙද බලහරි පරි අයින් කරනවා හැබැයි විභවයක් හොයන අපිට විභවයක් අහු වෙනවා හැබැයි විභවයෙන් තව පැවැත්ම විභවයේ කියන්නේ තමයි ඒකයි මුතුන්වා සූත්‍රය පැහැදිලි කරන්නේ විභවයෙන් භවයෙන් ඉස්සරණයක් කියවාගෙන සියලු දෙනාම නිදහස් නැහැ කියලා භවය තුන. එතනක් තමයි භවතණ්හාවමයි කියන්නේ. විභවතණ්හාව තුලත් කාමතණ්හාව තුලත් භවතණ්හාවමයි කියන්නේ. එහෙනම් භවතණ්හාව ප්‍රහාණය වුණා නම් හරියටම විභවතණ්හාවත් කාමතණ්හාවත් දෙකම දුර වෙනවා. එතකොට ප්‍රධාන වන්නේ කාමතණ්හාව විභවතණ්හාව වගේ මූලික වන්නේ ප්‍රධාන වන්නේ කොහොමද? භවතණ්හාව. ඒකයි බුදුහාමි අවිද්‍යාව භවතණ්හාව කියලා පෙන්නන කරන්නේ. අවිද්‍යාව තණ්හාව කියන විතරක් වශයෙන් දන්නද භවතණ්හාව විතර ඉස්මතු කිරීමේ ගොඩක් තමයි වෙනවා භවතණ්හාව ප්‍රකට කියන කාරණාව. ඉතින් මේ නිසා ලෝකයේ කෙනෙකුට පුළුවන්කමක් තියෙනවා කාම තණ්හාව දුරු කරන්න. ඒක ලෝකයේ අපි සංකල්පයන් දාන්නේ බෞද්ධ විද්‍යාවක් කියනවා කියලා ගත්තද ඒකද? ඒකේ සංකල්පව දුරු කරාට පස්සේ අපිට කාමයන් ඉවෙන් වෙලා කල්ප ගානක් ඉඳලා ආපස්ස දෙනවා. විභව තණ්හාව කියන එකත් මේ තියෙන දෙයක් නැහැ කියන බැලීම ඔස්සේ අපට අසංයමව අරූප ස්වභාවයක් දැන් යමකට සාපේක්ෂ විභාවයක් තියෙනවා. ඒකට කිසිලට ඒක ප්‍රවැත්මක් අල්ලගන්නවා. ඒක ප්‍රවැත්මක් අල්ලගන්න බව ප්‍රකට වෙන්නේ. දැන් උදාහරණයක් ඉස්සේ ගත්තොත් තියෙනවා ආකෘති සංඥායතන කියනකොට ආකෘති සංඥායතනයේදී ගන්න මොකද කිසිවක් නැහැ කියලා. කිසිවක් නැහැ කියලා අල්ලගත්තොත් ප්‍රකට වෙන්නේ. කිසිවක් නැහැ අල්ලගත්තොත් ප්‍රකට වෙච්ච ගමන් අන්න ඇක්ටේෂන් ඇක්ටේ නැහැ කියලා නිවසන් යන සංඥා දෙනවා. නමුත් ඒක අහුවෙන්නේ නැහැ. ඒක ප්‍රකට වෙන්නේ නැහැ. දැන් දිනනක සුත්‍ය හලැති. දිනනක බුදුරණන් දැඳලා කියන මම කිසිම දෘෂ්ටියකට කැමති නැහැ. බුදුරණන් කියනවා ඔබ කිසිම දෘෂ්ටියකට කැමති නැහැ කියන දෘෂ්ටිය කැමති නැහැ කියලා. අන්න ඒක කෙනෙකුට අහුවෙන්නේ නැහැ. කිසිම දෘෂ්ටියකට කැමති නැහැ කියන දෘෂ්ටිය කැමති නැහැ. අන්න ඒ වගේ තමයි අපි මේ ලෝකයේ තියෙන සියලු දේවල් අයින් කර කර නැති කර කර බෙද බෙදා අපි මේක නැහැ කියලා බලනවා නමුත් නැහැ කියලා ගැච්ඩේ යන්න කියලා ගැනීම ප්‍රකට වෙන්නේ. එහෙනම් විභවය කියන්නේ භවයක්. ඒක බුදුන් වහන්සේගේ මේ ගැඹුරු දේශනා තුළ උතර ඉස්මතුලා කියනවා පිටිකට සූත්‍රයේ ලෝකාවල ප්‍රසූත්‍රයේ මා මේ සූත්‍ර වල ලක්ෂණට ඒ කාරණා පැහැදිලි කරලා තියෙනවා. පෙරවන් සරණයි. පෙරවන් සරණයි ස්වාමීන් වහන්සේ. ඒ පැහැදිලි කිරීම ගැනම පොඩි සා ප්‍රශ්නයක් තියෙනවා. දැන් පංච උපාදාන ස්කන්ධය කියන්නේ දුක පිළිසිඳ දකින්න තන කියන්නේම සමත විදර්ශනාවනේ. ඒකටද අර ලෝකකාම ගුණ සූත්‍රය කියන්නේ අසත් රූපයක් නිරුද්ධ වෙන, කනක් ශබ්දයක් නිරුද්ධ වෙන ඒ ආයතනය දැනගත යුතුයි කියලා. අර ඒ ආයතනය කියලා පැහැදිලි කරන්නේ ඒ දුක පිළිසිඳ දකින්න ඒ විදර්ශනාවද ස්වාමීන් වහන්ස? තේරුවන් සරණයි. තේරුවන් සරණයි. දුක පිළිසිඳ දැකලා ඉවර වීම ගැන කතා කරනකොට දැන් ඔය සම්බන්ධයෙන් නිබ්බාන සූත්‍ර උදානපාදී කියනවා. එතන ආයතනයක් කියන වචනයත් එක්ක උදාහරණ කරනවා ඉස්මතු කරනවා. එතකොට එතන පැහැදිලි කරන්නේ නිවීම. එතකොට දුක පිළිසිඳ දැකලා ඉවර වීම නිවීම. මේ ආයතනයක් ඇතුළේ භාගිතනවා එතන ඉස්මතු කරන්නේ තියනවා කියලා ගන්න නෙමෙයි මේක විවහාරයකට අත්‍යවශ්‍යකිත ආයතන මේ වටේ මේ ආපෝණ තේජන වායෝ කියලා භාගිතනවත් පැහැදිලි කරනවා. එතකොට මේ සකස් ලෝකයේ ජීවන සකස් වන ස්වභාවය තමයි පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ විඥාන ආපිඤ්ඤා කියන ඇත්ත නැත්ද ඊළඟට මෙලව පරලව මේ ලෝකයේ සියලුම දේම සකස් වීම. එතකොට සකස් වීම වලින් ඉක්ම වීම ඇත කියලා ගන්න මට කියීමක් නෙමෙයි. සකස් වීම වලින් ඉක්මීම නිවීම ඇත කියලා ගත්තනම් ඒක සකස් වීම. ලෝකේ යමක් විවර කරනවා නම් සිරුදෝල් සකස් වීම. මේ සියල්ලක්ම සකස් නොවීම ඉස්මතු කිරීමට භාවිත කරන ආයතනයක් කියලා විස්තර කරනවා. එහෙම නැතුව මේක දෙයක් කියලා අල්ලගන්න නෙමෙයි. අද ගොඩක් කලාවට තියෙන එකක් තියෙනවා මේ නිවරණ සාස්ත්‍යයක් කියලා කතා කරන එක. මොකද ඒකට හේතුව ඒ සූත්‍ර විවරදිය තේරුම් ගන්නට අපහසු නිසා. ඒ නිසා එතන පැහැදිලි කරන්නේ සම්පූර්ණයෙන් දුක පිළිසිඳ ගන්නකොට සමස්පස්සා වැඩෙනවා නිවීම සාක්ෂාත් වෙනවා. ඒ නිවීම සාක්ෂාත් වීම තමයි භාග්‍යතුන් වහන්සේ වෙනම ආයතනයක් ඇතුළේ කතා කරන්නේ. හැබැයි මේක විවහාරයක් මේක ඉක්මවීම ගැන කතා කිරීමට නව සකස් කර ගැනීමක් නෙවෙයි. දැන් භාග්‍යතුන් වහන්සේ සුත්‍රයක අමුතනික සුත්‍රයක් පැහැදිලි කරනවා අර කලුත් නොවන සුත් නොවන කර්මක්ෂේත්‍රයේ පොදු කර්ම කියලා. එතකොට කර්මක්ෂේත්‍රයේ පොදු කියන්නේ සත්‍ය දකිනකොට සත්‍ය දකින්න නිසා සකස් වීමක් තියෙනවා. ඒක මාර්ගය. මාර්ගය කියන්නේ සකස් වීමක්මයි. ලෝකයේ සකස් වීමක් ලෝකෙ නිදහස් වෙනවත් මාර්ගය සකස් කරගන්න. බොජ්ජංග ධර්ම ආරයයන් මාර්ගය ඉච්ඡාල ඉදිරිය මේ කියනවා සකස් වීම. මේවත් සකස් වීම. එතකොට මේ සකස් වීම ඉක්මවීම තමයි නිවීම කියලා කියන්නේ. ඒක අරහත් වෙදී නිවෙනකොට මාර්ගය ගැන කතා කරන්න බෑ. මාර්ගය ඉක්මනෙවටයි අලගත්තුම සූත්‍ර වලින් පැහැදිලි කරන්නේ. එතරම් කිනසයි මාර්ගයේ තියෙන කාරණා යන නෙවෙයි කියලා. ඒක ඇත්තටම අපට මාර්ගයේ නිවැරවුල් වෙනකොට තමයි මේක මත කියන කාරණා තේරුම් ගන්න තියෙන්නේ. එහෙම නැත්නම් අපි දැන් දන්නවා රහතන් වහන්සේත් සිල් රකිනවා, සමාධිය වඩනවා, සාරිපුත්තන ප්‍රඥා ගේතරයි. එතන මේ සියලුම දේවල් භාගිතන වහන්සේ මේ පැනවීම කියන්නේ විභාරයත් එක්ක කුජලයේ ඇතුළත තමයි මඟ වඩන්නට කෙනෙක් කියන්නේ. නමුත් අපි සත්‍ය දකිනකොට නිවුණට පස්සේ ඉලි කතා කරන්න බෑ. ඉතින් මෙතනයි පැහැදිලි කරන්නේ දුක පිළිසිඳ දැකලා ඉවර වෙලා නිවීම සාක්ෂාත් වීම සම්බන්ධයෙන් සමතිපස්සන භාවිතා වෙලා මාර්ගය වැටලා ඉවරයි විද්‍යා මුත්‍ති සාක්ෂාත් වෙලා. ඊළඟට ඒ ශ්‍රාවනි ස්වාමීන් වහන්සේ ඒ ආයතනයේ දපීති කියන්නේ නිරෝධ සත්‍ය පිළිබඳ ඥානය තියෙන්න ඕන කියන අදහස කියන්නේ කියන්නේ නිරෝධයේ පිළිබඳ ඥානයක් පවතින ඕන කියන අදහස පද එතන එන්නේ ස්වාමීන් වහන්සේ. සරලවම ඒක තමයි කියන්නේ. මොකද දැන් දුක පිළිසිඳ දකිනකොට මේ ක්‍රියාකාරය දකිනකොට දකිපු දැනදිම නිරෝධය ගැන සත්‍යය කියනවා. ඒ නිරෝධය ගැන කාරණාව තේරුම් ගන්නවා. ඒකට එක්ක සාධ්‍ය හතරම සත්‍ය බව තේරුම් ගන්නවා. ඊළඟට කෘත්‍ය කාරණාව ඊට පස්සේ කරනවා. ඒක තමයි පැහැදිලි කරන්නේ. නිරෝධය ගැන තේරුම් ගන්න ඕනේ කියන කාරණා, නිවීම ගැන තේරුම් ගන්න ඕනේ කියන කාරණාව පැහැදිලි කරනවා. ඒ සම්බන්ධයෙන් ඉදාකාර විහාර විදාකර වචන ඔස්සේ භාවිතන වශයෙන් ඉස්මතු කරලා තියෙනවා. තේරුම් ගන්න. පැහැදිලි කරනවාහස තේරුම් කරනයි. අත්තරවසනයි ස්වාමීන් වහන්සේ දැන් ස්වාමීන් වහන්සේ මේ හොඳට පැහැදිලි කරලා දුන්න අපිට මේ පංච උපාදානස්කන්ධය පිළිසිදුව දකින්න උත්සාහ කරනකොට ඒ කියන්නේ අපි හිතමු රූපයක් ගත්තොත් ඒකේ රූපය ගැන පිළිසිදුව දකින්න උත්සාහ කරනකොට සමත විදර්ශනා වැඩිලා විද්‍යා විමුක්ති සාක්ෂාත් වෙනවා කියලා. එතකොට අපිට මේ ඕනේ රූපයක් ඇහෙන දකින් රූපයක් කලින් ඇහෙන රූපයක් ගැන ඔය විදිහට විදර්ශනා කරන්න පුළුවන්. නමුත් බුදුහාමුදුරුවෝ මේ හරියට මේ වර්ණනා කරලා තියෙනවා මේ ආනාපාන සතිය වඩන්න කියලා. ඔතන මොකක් හරි වෙනසක් තියෙනවද කියලා මේ ධර්මයේ ස්වාමීන් වහන්සේ උත්තර පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද? සේවත් කරන්න. සේවත් කරන්නයි මම දැනින් කලින් දේ සාකච්ඡාවට සම්බන්ධ වෙන්නේ නැතුව ආනාපාන සතිය සම්බන්ධයෙන් තම දේශනාවක් කරා. ආනාපානසතිය වඩන්න කියනවා. ඒක ආනාපානසතිය තුළ ඒ ඔය සමතිපස්සනා වැඩමින් විද්‍යාමුති සාක්ෂාත් කරන කියන වැඩ පිළිවෙල තමයි භාගතුන් වහන්සේ පැහැදිලි කරපු ආනාපානසතිය තුළ තියෙන්නේ. ඒක මේ දේශනාව තුළ හොඳටම ඉස්මතු වෙනවා. ආනාපානසතිය භාවිතා වෙනකොට භාවිතා කරනකොට ඒ තුළින් මේ සියල්ලක්ම සිදුවෙන ආකාරය. ඉතින් අපි සාමාන්‍ය කරන ආනාපානසතිය ගැන විස්තර කරා. ඊළඟට භාගතුන් වහන්සේ විස්තර කරපු ආනාපානසතිය තුළ වැඩෙන ආකාර විස්තර කරා. ඒ දේශනා කරපු ආකාරය තුළ පොයින්ට් එකක් ගන්න ඒ ආකාරය සිදුවෙන විදිය ඉස්සරහින් විස්තර කරලා ඉතින් මේක අපි ඒක තවණය කරත් මේකම හේතුන් වටහා ගන්නට පුළුවන්කමක් ලැබෙන්නේ. මේකම තමයි මේ තුළ තියෙන්නේ. ඉතින් එක මොන භාවනාවක් කරත් මොන දෙයක් කරත් මේක තමයි මේ තුළ ඉස්මතු වෙන්නේ. අබුදුරණන් වහන්සේ පැහැදිලි කරපු දහම් වගට යොමු වෙන්නට. තේරුම් ගන්න. මට එතන සංදයක් කියවා මෙතන තියෙන ඉන්න බවක් සාපහව හැඟීමක් වගේ එනවා නේද කියලා එක යන පොඩි පැහැදිලි කිරීමක් කරලා දෙන්න ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ. දරවසරණයි අපි ඇත්තටම විවහාර කරනවා ස්කන්ධ ස්කන්ධ. ගොඩක් වෙලාවට බුදුරණාහසේ එක්කක් මට මතක හිටින තියෙනවා මේ ස්කන්ධය කියලා විවහාරයක් කරන්න බහදනවා කියලා දෙපාය පැහැදිලි කරන්න විතරයි. එහෙම නැතුව ස්කන්ධය කියලා කියනකොට තියෙන දෙයක් කියන කාරණාව නෙවෙයි විවහාරයක් තමයි ආයතනය ගැන විතර නිවන ගැන කියනකොට නැතිනම් යම් දෙයකින් හරි දෙයක් පණවනවා නම් පණවන තැන සංකතයක්මයි උපාදානය නැතුව ස්කන්ධ තියෙනවා කියලා කියනකොට එහෙනම් ඒක තියෙන්නේ එහෙනම් තවත් සකස් කර ගැනීමක්මයි එහෙනම් කියන්නේ නැතිවක්මයි ඉතින් පංච උපාදාන ස්කන්ධය කියලා කියන තැන සිටම් උදාහරණයක් මම කියන්නම් මහා බොන මාසුත්‍ය ඒකේ බුදුරණවහන්සේ ඉතින් අහන්නේ පංචස්කන්ධයට උපාදානින කොමන කියන්නේ පංච පාදනස්කන්ධේ උපාදානයට ගන්නවා කියන්නේ. දැන් පංච පාදනස්කන්ධේ කියන සංදරයක් කියන්නේ ඒ උපාදානයි. මොකද ස්කන්ධ කියලා විවහාර කරනකොට දැන් අපි ගොඩක් දෙනා හදා කරනවා ස්කන්ධවලට සංහාවෙන් උපාදානනවා කියලා. නමුත් එහෙනම් ස්කන්ධ කියලා හදා කරන හැමදේම කොටයි යොමු කරනවා තමයි අවිද්‍යාව ඇති බව. අවිද්‍යාව විවහාර කරලා තියෙන්නේ නැහැ විද්‍යාව. එහෙනම් විද්‍යාව කියන කෙනා උඩයි උපාදානයක් කියන්නේ කොහොමද? ඒ නිසා ස්කන්ධ කියලා අපි විවහාර කරන තැනදී විවහාරයක් විතරක් බව වටහා ගන්න ඕනේ. ඒක ආතනවාසී තේරුම් ගන්න අපි යම් විවහාරයක් කරනවා. නමුත් හේතු බලවත්යෙන් තේරුම් ගන්නකොට මේ ස්කන්ධ සකස් වීම ඉක්ම වීමයි නෙවෙයි කියන්නේ. ඒතකොට පංච පාදන ස්කන්ධය කියලා යම් කිසි විදියකින් විවහාරයක් කරනවා දේ සියල්ලක්ම සකස් වීම තමයි. ඊළඟ සරණයි. ඊළඟ සරණේ පැහැදිලිව සොන්න. සංහස උත්තරයි එක්ක අපට අර සම්බන්ධ කරන්න පුළුවන්ද දැන් ಜಾති නැත්නම් හත ගැනීම ඉදීම කියන එකේ කණ්ඩානම් පාතු බව ආයතනනම් ප්‍රතිලාභෝ යන උත්පති ಜಾති කියන තැන ඒ ස්කන්ධයන්ගේ පහළ වීමම කියන එකයි ඉපදීම ඒකම දුකයි කියන මට්ටමත්ද? එතකොට ඉපදීම දුරු කරනවා කියන්නේ ස්කන්ධයන්ගේ පහළ වීමම දුරු කිරීම වගේ අදහසක් දෙයි. ජාති ක්ෂය කරනවා කියන්නේ පෙරම් කරනයි. අපිට මතුවන්නේ නිරෝධයේ ස්වභාවයෙන් වල තේරුම් ගන්න තියෙන සාධන මතුවන්නේ ඒ රහතන් වහන්සේට වෙන සම්බන්ධ ඉදාකාර මත. එතකොට නිරෝධයේ හරියට තේරුම් ගන්නේ සමුදේ තේරුම් ගන්න නිසා. එතකොට සමුදේ නිරෝධයේ එකම නිවැරදි තේරුම් ගන්න දුක වෙනින් දකින්නකොට මගේ වැඩේ මත. එනම් මේ සියල්ලක් මැකිවන්නේ මාර්ගයට ආවට පස්සේ සෝතපන්න කෙනාට තමයි සම්පූර්ණ නිවැරදි කාරණාව තේරුම් ගන්න පුළුවන්කම ලැබෙන්නේ. එතකන් අපි මේ කාරණාව තේරුම් ගන්නට අපි ආධ්‍යාත්මික ස්ථානට ඕනේ. මේ ප්‍රශ්න අපට අනිවාර්යෙන් තියෙන්න ඕනේ. මේ සියලු ප්‍රශ්න ඉදවල් කරගන්න විමසන්නට ඕනේ. ඒ විමසීමත් එක්ක අපට පුළුවන්කමක් ලැබෙනවා. ඔය නිරෝධය කියන කාරණාව, සමුදය කියන කාරණාව නිවැරදි ප්‍රකට කරගෙන මේ ස්කන්ධයන් පහළ වීම තේරුම් අරගෙන ඉතින් හරියට පිළිපොදු කරගන්න. ඉතින් මේ කාරණාව මේ අපි කොයි විදිහට පැහැදිලි කරත් යම් සංස්කාරයක් සැපසීමක් නම් ඒක ලෝකයේ තුළ අවිද්‍යාව පදනමත් එක්ක ඇතිව දෙයක්මයි. තේරුම් ගන්න. බොහොම පින් ස්වාමීන් වහන්සේ තව ගැටලු තියෙනවා නම් ඉදිරිපත් කරන්න. තේරුම් ගන්න. තේරුම් ගන්නයි ස්වාමීන් වහන්සේ. දැන් ඒ චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන අවස්ථාවම සම්පූර්ණයෙන් නිවීම සාක්ෂාත් වෙන්නේ නේද ස්වාමීන් වහන්සේ? ඊපස්සේ මාර්ගය ලැබුණා නේද සම්පූර්ණයෙන් නිවීම සාක්ෂාත් වෙන්නේ? දුක කියන්නේ සත්‍යයක් කියන එකත්, සමුදය සත්‍යයක්, නිරෝධය සත්‍යයක්, මග සත්‍යයක්. මේක තමයි මුලින්ම හටගන්නේ. සත්‍යයක් කියන කාරණා මිසක් සාක්ෂාත් වෙලා නැහැ. දුක කියන දතිය උත්තක්, සමුදය ප්‍රහාණය කළ උත්තක්, නිරෝධය සාක්ෂාත් කළ උත්තක්, මග වැඩි උත්තක්. දුක දෙකින් දැකලා ඉවරුනහම සමුදය ප්‍රහාණය වෙලා නිරෝධය සාක්ෂාත් වෙලා මග වැඩි වෙනවා. මග වැඩි ඉවර වෙනවා. භාවිතාල ඉවර වෙනවා. එහෙනම් මුලින්ම තියෙන්නේ මාර්ගයට එනකොටම මේක නිරෝධය සාක්ෂාත් කළ උත්තක් සත්‍යයක් බව තේරුම් ගැනීම විතරයි. ඒක සත්‍ය වශයෙන්ම තේරෙන්නේ සමුදය අවබෝධ කරගන්නේ දුක කියන්නේ සත්‍යයක් බව වැටහුණාට පස්සේ තමයි තේරෙන්නේ. ඉතින් මේ නිසා මේ මුලින්ම මේ කෙනෙකුට තේරුම් ගන්න තියෙන්නේ මේක කුමක්ද කියන කාරණා තේරුම් ගැනීමක්, වටා ගැනීමක්. දැන් ඔය සම්බන්ධයෙන් අර සංවිධානයකදී තියෙනවා මේ කොසම්බි සූත්‍රයේ ඒකදී ලස්සන කාරණා ටිකක් මේ ධර්ම සාකච්ඡාවක් කරලා සාකච්ඡාවේදී විස්තර කරනවා පරිසම්පාය සම්බන්ධයෙන්. පටිසම්පදාමයි ප්‍රශ්න ටිකක් අහනවා එක ස්වාමිනා කියන එකෙන්. මොකද්ද මේ පටිසම්පාදයේ කියන එක අහනවා. ජාතිපත්ති ජරාමරණම් කියන කරුණ දකින්නවා. ජාතිපත්ති ජරාමරණ ජීවනවා කියන කාරණාව දකින්නවා. ඔය විදිහට පටිසම්පාදේ මහානවා එක ස්වාමිනා තමක් තව ස්වාමිනා. ඊළඟ භවනිරෝධ නිබ්බාණම් කියන කාරණාව දකින්නවා. ඒකට මේ ඔක්කොටම ඔව් කියලා උත්තර දෙනවා. ඊළඟට එහෙනම් ඔබලා හදනවා කියලාමක් නේද කියලා විශ්වාස කරනවා. ඒ කියන්නේ ස්වාමිනාගේ රහස්. ඊළඟට තව ස්වාමිනා නමක් කියන මේ ප්‍රශ්න ටික අහනවා. ඒ සමනයි ඉන්නේ ඔබේ උත්තර දෙනවා. ඔබ රහස් වහන්නත් නැහැ කියන්නේ. ඒක තමයි ප්‍රශ්නයක්. ඒක සමිනවාදනාවක් එක විදිහට රහස් තුන අර්ථානන්සේ රහස් නැහැ. ඒකට උදාහරණයක් දෙන්න කරනවා මෙන්න මේ විදිහට කාන්තාරික ගමන් කරනවා අත්‍යවශ්‍ය පාසලාවක ඉන්නේ. යනකොට කාන්තාරි මැදදී නිකක් හම් වෙනවා. ඒ ඉන්නේ වතුරක් තියෙනවා. වතුරක් වතුර ගන්න භාජනයකුත් තියෙනවා. එතකොට ඔහු ඉඳන් දකිනවා වතුරක් දකිනවා. වතුර ගන්න භාජනයකුත් තියෙනවා. ගන්නත් පුළුවන් කියලා දකිනවා. නමුත් අතට පිළන්නේ අනේ වගේ තමයි දෙවෙනි කෙනෙක් කියලා. ඒක සත්‍ය වෙලා නැහැ. නමුත් සත්‍ය වශයෙන් මේ කාරණාව දැක්කා. නමුත් සාක්ෂාත් කරලා නැහැ. රාතන වාසය කියන්නේ සාක්ෂාත් වෙලා. එහෙනම් ප්‍රඥාවෙන් දකිනවා කියන කාරණාව සාක්ෂාත් වීමක් නෙවෙයි. සමුදේ තේරුම් ගැනීමත් එක්ක ප්‍රඥාවෙන් දෝලි තේරුම් ගන්නවා. එහෙනම් සත්‍ය වශයෙන් මේ කාරණාව ප්‍රඥාව තුළ සත්‍ය බවත් වෙනවා. සාක්ෂාත් නොවීමයි වෙනස තියෙන්නේ. සාතනෝසි සාක්ෂාත් වෙලා රහත් නොවිත් කෙනා ඒක විශ්ව රහතන් ප්‍රාමයේ සාක්ෂාත් කරගෙන නැහැ. සත්‍ය වශයෙන් කියන ගැනීමක් විතරයි. සේවා කරන නිසා. පැහැදිලි ස්වාමීන් වහන්සේ දේවා කරන. අතරයි ස්වාමීන් වහන්සේ මෙතන අපේ මේ සින්දපස මේ ප්‍රත්‍යක්ෂ සූත්‍රයේදී මේ කියුණා මේ සින්දපසේ වදිනකොට උනත් සිද්ධීන් ගැන මේ පසුව බලන වැඩපිළිවෙලක් මෙතෙන්දී පැහැදිලි කරනවා වගේ පෙනුනේ. මේක අපේ අර දැන් ප්‍රතිපත්තානේ තියෙන විදිහ ඒ කියන්නේ ඒකේ මොහොතන බලන එකට වඩා ටිකක් වෙනස් ගතියක් නේද? මේක තව කෙනෙකුට හිතන්න පුළුවන්. අපි දැන් සමහරු බල බල ඉන්නා මේ ඇති වෙන දේ නැති වෙලා ගියා. ඇති වෙන දේ නැති වෙලා ගියා. අපිට මනහරි මේ පිටකුත් ඇති වුණා නැති වුණා. ඇති වුණා නැති වුණා කියන මට්ටමින් ඊට වඩා ටිකක් වෙනස් ස්වභාවයක් මෙතන තියනවාද? කරුණාන් පැහැදිලි කරලා දෙන්න සාංහාංශ පෙරවන් සරණයි. පෙරවන් සරණයි. ඇත්තට මේ ප්‍රශ්නේ මම හයි කියලා බලාපොරොත්තු වෙමයි හිටියේ. මේ ප්‍රශ්නේ ගොඩක් වටින ප්‍රශ්නයක්. මොකද කෙනෙකුට ওই කාරණා අනිවාර්ය ප්‍රශ්නයකට මත වෙනකොට මොකද හේතුව? දැන් අපි සාමාන්‍යයෙන් දකින කෙනෙක් ඇතුළේ කියලා යන කාරණා මෙතන ආපස්සට ඉස්සෙල් එකක් වෙන කියන්නේ වෙලා ඉවර වෙච්ච දෙයක් කියන්නේ. එතකොට මෙතන මේ හිතන්න පැත්තක් තියෙනවා මේ දේශනාව තුළ. දැන් මුලින්ම කෙනෙකුට කෙලෙසක් අහුවෙන්නේ නැහැ මේ සත්‍ය දකින්න. එහෙනම් එයා එකපාරට සිහි කරපු තැනින්ම සෝතාපන්න වෙලා. නැත්තම් සකදාගාමී වෙලා. ඇයි දකින්න සත්‍ය? එහෙනම් මුලින්ම තියෙන කල්පනා කරන්න තියෙන්නේ. දැන් අපි සාමාන්‍යයෙන් සතිපට්ඨාන කියන පුරුදු කරනකොට අපට අහුවෙනවා නේ කෙලෙස් ආවා කියලා, ආවා කියලා. ඒ තර තියෙන්නේ වර්තමානයේ තුළ තියෙන දේක් තුළ කිරීම. මොනවා හෝ කාරණාවක්ද තියෙන දේ දුරු කිරීම. ඔකට තව සූත්‍රයක් තියෙනවා සංගතනක එකේ පළවෙනි සූත්‍රය ඕක කරනවා. බුදුරණවහන්සේ පැහැදිලි කරනවා පිළිගන්න එක්ක තුව විනිවිද කරන එක්ක තුව තමයි මෙතන උනේ කියන්නේ. සත් මේ දුර්භකේ හතරෙන් ඉතර උනේ. දෙවියා ඒ දෙක කියන ඊළඟට ගාථාවකින් ජීවත් සංවත පස්සසාම බ්‍රාහ්මණණං පරි නිබුතං අපපතියං අනායුවම් පින්නලෝක විසතික. මම බොහෝ කාලයක් පස්සේ දැක්කා මේ බ්‍රාහ්මණේ පිළිගන්නතෝ වැයම් කරන්නතෝ අන්නවනමු ලෝකෙ ඉතර වෙනවා. එතකොට දැන් ලෝකේ කරන්නේ එක්ක පිළිතලා ඉන්නවා. එක්ක වැයම් කරනවා. පිළිතලා ඉන්නවා කියලා කියන්නේ කාමයෙන් එක්කම ඉන්නත් මේ ලෝකේ සකසන දේත් එක්කම ඒක හරිය කියන්නේ නැහැ ඒක. ඒක එක පැත්තක්. වැයම් කරනවා කියලා කියන්නේ කයින් කරනවා වෙනවා. ලෝයත් එක්ක යනවා. ඔය එක සමජක තත්ත්වයක් තියෙනවා ලෝකාවලෝකන සූත්‍රයේ විදිහට සූත්‍රයද. තව ටිකක් මේක විස්තර කරගෙන ඉංග්‍රීසි භාෂාවෙන් හොඳට පැහැදිලි කරගන්න පුළුවන්. එතකොට ව්‍යායාම් කරනවා කියන කාරණාවයි දැන් අපි ඔන්න තියෙන දේ අපි අයින් කරන්න වෙනවා. අයින් ඒකදී අපිට ලෝකේ ඉඳලා හට ගන්න කෙනෙක් දුරු වෙලා යනවා. අකුසලේ දුරු වෙලා යනවා. නමුත් අවදාවත් සත්‍ය දැකලා හිමිම යන වැඩ පිළිවෙලක් යන්නේ නැහැ. අපි දැන් ගොඩක් කරලා අපිට දහම් දැනුමක් තියෙනකොට මේ යම් කිසි ප්‍රායෝගිකත්වයක් වර්තමානයේ තුලදී මේ කෙලෙස් ඇති වෙන ස්වභාවයක් අපිට ප්‍රකට වෙනකොට අපට මේක තමයි සැබෑව මුදර්ශනාව කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. නමුත් ඒක සැබෑ මුදර්ශනාව නෙමෙයි අපි ඒක සංකල්පයක් වශයෙන් තියෙන දෙයක් හැදීමක් දැක්කේ. කොහොම හටගන්නේ ඇස් කියලා යනවා. අපි කල්පනා කරන දන්න කියලා යනවා. නමුත් අපට හටගන්න විදිය හොවෙන්නේ නැහැ. ඒකවල මෙතන මූල ආරම්භයේ පටන් ගැනීම මේ විඳ මාස පාසල් සූත්‍රයෙන් පැහැදිලි කරන්නේ ඕනම අවස්ථාවක කෙලෙසක් ඇතිවෙනාට පස්සේ අපට කෙලෙස ඇති වුණ ආකාරය ඉවසන්නට ඕන. කෙලෙස නැති කරලා අපි වෙන සංකල්පනාවක් නැති කරන දැන් මට කෙනෙක් ඇති වෙන ආකාරය දකින්නට නිසා කෙනෙක් හට නොගන්න ස්වභාවයපත් වෙන්නේ නැහැ. පත් වෙනවා හට නොගන්න ස්වභාවයපත් නොවිදේස නැවත හට ගන්නවාම. නමුත් ඉන්නම කියලා යනවා. සමාල්ලාවට ඒක මේ විදිහට පුදු කරත් එහෙම මේ ජීවිතේ සම්පූර්ණයෙන්ම ඇදලා කියලා කල්ප ගානක් බ්‍රහ්මලෝක කියලා ඒකෙත් එක්ක ඇතුළු ජීවත් වෙන්න පුළුවන්. ඒක දුරු කරගන්න. නමුත් ආපස්සට යනවා. සත්‍ය දැකපොත නැති මේක මේ ඇතුළේ කොහොමද කියලා හොයනකොට බාහිරව කියන තියෙන කාරණා තියෙනවා නෙමෙයි දකින්නේ. මට ඇති වෙන කෙලෙස් තියෙනවා නෙමෙයි දකින්නේ. කෙලෙස් කියන කාරණාව ඇති වෙන්නේ කොහොමද? ඒ කෙලෙස් ඇති වෙන්නේ මෙතන ඇති වෙච්ච නිසා. ඒ කියන්නේ මම ඇති වෙච්ච නිසා. අසත්‍රූපයක් තියෙන ඇතිකල්ලි කරත් ශබ්ද තියෙන ඇතිකල්ලි මෙන්න මේක ඇතිකල්ලි කියලා දකින්න තියෙන අවිද්‍යාව අවුල අන්න සත්‍යඥානය නැත්නම් අවි දුක්ඛ ඥානං සමුදය නිරෝධි මග්ඥානං කියන කාරණාව සත්‍ය වශයෙන් දකිනකොට අන්න අහුවෙනවා මොකද්ද මේක හැදෙන ආකාරය එහෙමනම් අපිට මූලිකවම තියෙන්නේ එන කෙලෙස්ෙ නැහැ කියලා බලන්න නෙමෙයි එන කෙලෙස් නැති වෙනවා කියලා බලන්න නෙමෙයි අපිට කෙලෙස් ඇති වුණා ඇයි මේක ඇති වුණේ කියලා හොයන්න ඇයි මේක ඇති වුණේ කියලා හොයන්නට තමයි යන පින්නපාද පාරිසුද්ධුත් පැහැදිලි කරන්නේ මේක ආපස්සට ඉන්නකල බලන්න කියලා ඇති වෙච්ච කෙලෙස් සම්බන්ධ ඒකෝර අපේ ජීවිතයේ ඕරම මොහොත කෙලෙස් ඇති වෙලා ඉවරනට පස්සේ අපිට තේරෙන්නේ අපි මේක නැති කරන්නේ ගොඩක් කර නගලන්නේ ඇති කර යුතුයි අපිට මේ කෙලෙස් නිසා අකුසල ඇති වෙන එක නමුත් අපි මේ කෙලෙස් අවසන් නැති කරලා අපි ඉස්සන්න පටන් ගන්නට ඕනේ එහෙනම් ඇයි මේ කෙලෙස් ඇති වෙන්නේ අර සාවකාලික මේ කෙලෙස් නැති කරගත්තේ අපි අකුසලයට ඉඩ දෙන්නේ නැතුව ඉන්න. නැත්නම් අපිට අකුසල් කර්මෝති දුක් විපාක ලැබෙනවා ඒකට ඉඩ දෙන්නේ නැතුව ඉන්න. එහෙම නැතුව එහෙම ඒක නැති වුණා කියලා අපි මේ සතිපට්ඨාන වැඩිලා හිම කරගන්නේ නැහැ. ඊට පස්සේ කල්පනා කරන්න ඕනේ ඇයි මේ කෙලෙස් ඇති වෙන්නේ කියලා. අන්න ඒ කෙලෙස් ඇති වුණ ආකාරය හොයනකොට අහුවෙන්නේ මෙන්න මේ අවිද්‍යාව පදනමින් මේ ඇටත් ප්‍රතිඥා ඇතිකල් මේ දුක සකස් කර න්යාය. එහෙම දකිනකොට මාර්ගයට આવත් කෙනාට අන්න නතරේ කෙලෙස් ඇතිවීමක් වෙන්නේ අහුවෙච්චි. අන්න යාර මේක බහුල වශයෙන් ගන්න බැරි වෙනවා. ඒ බහුල වශයෙන් නොගැනීම නිසා නිරෝධය කියන්නේ මොකද්ද කියන කාරණාව ප්‍රකට කරගන්නවා. අර සමුදය අත්තංග මෙච් කියන කාරණා දෙකම ප්‍රකට කරගන්න. ඒක තමයි සතිපට්ඨානෙ නිරදේ බුදු කිරීම වෙන්නේ. එහෙම නොකර අපි මූලික බුදු කිරීම තුළදී අර එතන ඇති වෙච්ච කෙලෙස් නැහැ කියලා බලන එකක් තමයි තියෙන්නේ. ඒ නිසා මේක මේ සූත්‍රය තුළදී මූලිකවම කෙනෙකුට මාර්ගයට යොමු වෙන්නට මූලිකවම කෙනෙකුට ධර්ම ප්‍රතිපදනාවට යොමු වෙන්නට හේතුවන වැඩ පිළිලා මේ මූලික කාරණා තුනින් පැහැදිලි කරලා දෙනවා. එහෙම නැතුව අපි නිකම්ම කියමින් අපි මේ ලෝකේ අපිට කෙනෙක් තියෙනකොට ඒක නැහැ කියලා බැලුවා කියලා ලෝකේ තුල අපසල් දුරු වුණාට ලෝකෙන් ඈතර වීම බවට එකපත් වෙන්නේ නැහැ. ඊට පස්සේ තමයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ දැන් ඒ කොග්ගලගේ මාත්‍යාව හරි ප්‍රශ්නයක් එක්කම කියන එකක් මේ ඒක කුඩා පොඩි උදාහරණයක් එක්ක හිතා ගන්න ඕනේ දැන් අපිට නේද ප්‍රත්‍යක්ෂ කරලා බලනකොට මොකක් හරි රාගිතක් ඇති වුණා යමක් පිළිබඳව එතකොට ඒක අපි මෙනෙහි කර යුතු ආකාරය කියන්නේ ගැන පොඩි කියන උදාහරණයක් වගේ ටිකක් එකට හැදලි කරගෙන ඉමාස් කරන්න පුළුවන් දුක. ඒවසරණයි. දැන් මේ කියන කාරණාව ඇත්තටම මේ පෙරසීර වටහා ගන්න එපා. මොකද ගොඩක් කාලවට කෙනෙක් මේ මම දැන් මේ කියන කාරණාව වැරදි වටහාගෙන සමාල්ලාවට මේ දැන් පිටුමු දැන් ආරේකාන්ති විශ්ලේෂණය කරනකොට ආරේකාන්ති විශ්ලේෂණය කියන මේ සුද්ධියද බාවක් කියන සමාජ කෙනෙක් යනවා හරියට තේරුම් ගන්න කියලා. සමහර ලාවට යනවා මේ දැන් මේ කියන විතරේක මේ ප්‍රාග්යාම අසු වඩන් දීපා කියලා. වාගේ න්‍යායක්. දේශයාම මයිතරන් දීපා කියන වගේ න්‍යායකට යන්න පුළුවන්. නමුත් ඒක නෙමෙයි මේ පැහැදිලි කරන්නේ. ඒ නිසා හොඳ අවධානය මේක ගන්නව අහන්න. දැන් මම අපි හිතමු අපිට රාගයක් ඇති වුණා. ඇති වුණාට පස්සේ අපි කළ යුතුයි මේ කාරණා මොකද්ද? රාගය මුත්‍රා යන්න නොදී අපි අසුබ අරමුණක් දාලා ඒ රාගය අයින් කරන්න ඕනේ. මොකද හේතුව ඒ රාගය ඔස්සේ අපට අකුසල් සිදුවෙලා ඒකෙන් අපට විපාක ලැබෙන නිසා. ඒක අපි දැනගත යුතුයි මේ රාගය දුරු කරන්න. නැත්නම් මේ රාගය තුලින් ඒ අකුසලෙ ඉතින් එහාට පවත්වා නැති කරනවා මේ කරේ. ඒ වෙනම තරහ එනකොට අපි මෛත්‍රී අරමුණක් දාලා මේක දුරු කරන්න ඕනේ. මොකද ඇතිනම් එම අපට තරහ මුල් කරගෙන අකුසල් සිදුවෙලා අපට දුක් විපාක ලැබෙනවා. හැබැයි මේ කාරණාව අර බෝකතන සුද්ධි කියවන්නේ අතිදාවණයක් නැත්නම් පිටස්සීමක් මේ පිළිසීමක් බයක් කියනවා. එතකොට ඒකෙන් අපි දැනගන්න ඕනේ මම මේ කාරණාව කරේ කොහොමද පිළිතර කියන එක. සාධීය අවස්ථ දුරු කිරීම පිටසැති වෙන්නේ. දේහීය අවස්ථ දුරු කිරීම නිසා මෛත්‍රි වෙන්නේ. මේ දෙක තේරුම් අරගෙන අපි මේක පුරුදු කරන්න ඕනේ. නමුත් රාගය ඇති වුණාට පස්සේ මේක හැබැයි නිවැරදි පුරුදු කරන්න පුළුවන්කමක් ලැබෙන්නේ අපට කියලා කියනවාට ඒ කියන්නේ ධම්මත තියෙන කෙනාට එතකන් අපි අනක් කරමින් මේක හොයන්නට ඕනේ. මොකද බාහිරනවා පැහැදිලි කරනවා ඔලියක් කියන දාවන්තිය කියලා ඔලිය මේ බැසගනේ තියෙන අත්දාවන කිරීමක් කියලා. මේ පැහැදිලි කරලා කියනවා චක්කමන්තෝ පස්සති කියන කාරණා එතන දකින්නවා කියන කාරණාවේදී භූතම් භූතතෝ පස්සති භූතස්ස නිබ්බිදා විබ්බිදානේ නොදැයි පටිපන්නෝ කියන අටගැටි අටගත් ආකාරයෙන් දැකලා ඒක අටගන්න ස්වභාවයෙන් නුද්ධ කිරීම පිණිස මාර්ගයෙන් යොමු වෙනවා ඇසත් කියලා. ඇස ඇති වෙනකන් හැබැයි අපි මේ දෙකම කරන්නට ඕනේ. හැබැයි අර රාගයනකොට අතුලේ දාලා අයින් කරලා දේශනකොට මයින්ඩ් දාලා අයින් කර කමලින් මේක වෙන්නේ නැහැ. ඒකත් කරමින් අපි හොයනට ඕනේ මේ රාගය ඇති වෙන්නේ කොහොමද කියන ආකාරය. දේශය ඇති වෙන්නේ කොහොමද කියන ආකාරය. මෙන්න මේක තමයි මේ ඇස ඇති කරගන්න උපකාරක මඟ. ඇස ඇති වෙච්ච කෙනාට මේ ඇස තුලින් බලන්න පුළුවන්. පරිහාසක කුසේතුලින් බලන්න පුළුවන්. මේක හට ගන්න අපිට බෝධම් බෝධතෝ පස්සේ හටගත්තේ හටගත් ආකාරයෙන් දකින්න. ඒක නැති කරනවා නෙමෙයි. හටගත්තේ හටගත් ආකාරයෙන් දකින්නකොට හටගත්තේ ඉක්මවනවා. හටගත්තේ හටගත් ආකාරයෙන් දකින්නකොට හටගත්තේ ඉක්මවනවා. එතකොට අර හටගත්තේ වෙන දෙයක් තාව නැති මේ අර කයිස් එක කියලා දැම්මද? රාජ්‍යේනකොට දේශේනකොට මේක හටගන්නේ කොහොමද කියලා මූලිකවම මතකට ඕන. ඔන්න අපේ මූලිකම කියන කාරණාව තමයි රූපය දැක්කොටම අවිද්‍යාව නිසා සත්‍ය දැකීම නිසා ඇස ඇට රූපය ඇට කියන හැඟීම ඇට රූපය ඇට කියන හැඟීම අපට ඇති වෙනවා සත්‍ය දැකීම නිසා. ඇසක් තියෙනවා නම් රූපයක් තියෙනවා නම් තියෙන රූපය තමයි මම රාගය තිකරගන්නේ. ඇසක් තියෙනවා නම් රූපයක් තියෙනවා නම් තියෙන රූපය තමයි මම තරහ ඇති කරගන්නේ. එතකොට මුලින් මම විස්තර කරේ රාගය තුනාට පස්සේ වෙන අරමුණක් දාලා දුරු කරන එක අර තියෙන රූපය ඇති කරගත්ත රාගය දුරු කිරීම. තියෙන රූපය ඇති කරගන්න තේ දුරු කිරීම. ඒක අපි කරන්නට ඕනේ අනිවාර්යයෙන්ම මාර්ගයේ මූලික පියවරක් ඇහිද. ඊට පස්සේ බලන්නට ඕනේ මේ ඇතයි කියලා ගත්තේ කියලා. ඇසත් රූපයක් ඇටයි කියලා ගත්තේයි කියලා. මෙන්න මේක කරනකොට අන්න එතනයි තමයි යමු වෙන්නේ. මේ අඥානකමත් එක්ක මේක ඇතිවෙච්ච ආකාරය. මම පොඩි උදාහරණයක් කියන්නම් මේක සමාත අහලා ගමත් කලනක් කියලා කියනවා අර ලණුවක් උපමා කරලා දෙන්නේ එකක් පැත්ත ලණුවක් අඹරනවා. අඹරනකොට දරුවක් අඹරෙන්නේ ඒක පැත්තෙන් කරකවන බැලින් කෙනෙක් කියලා අල්ල ගන්නවා. අල්ලගත් සැනින් ලණුව කැමරේනවා. පිටින් කෙනෙක් කැඳලා එකපාරට යන තේරෙන්නේ මොකද්ද? ලණුවක් අල්ලගෙන ඉන්නවා කියලා. දෙන්නේ දෙපැත්තේම තල්ලන් ඉන්න මැදුරෙක් කෙනෙක් ලණුවක් අල්ලනවා. ඒ යා දකින්න න්‍යාය හරි කියවත්තා. නමුත් සත්‍ය දැකීම එක නෙමෙයි. හැබැයි සත්‍ය දැකීම නිකන් එහෙම දකින්න බැරි කාරණා. මොකද අල්ල ගැනීමෙන් අටගත්ත බව ප්‍රකට වෙනවා. එහෙනම් අපි ලෝකේ දකින්නකොටම අපිට පේන්නේ මොකද්ද? මගේ ඇහැට රූප පේනවා කියලා. ඒ වගේ තමයි අර ලනුව අල්ලගෙන ඉන්නවා කියලා දකින්න. අර තියෙන රූපෙට මම රාගය දුරු කරනවා. තියෙන රූපෙට මම දෙත දුරු කරනවා. ඒ වගේ අර තියෙන ලනුවට තියෙන කැමැත්තක් හෝ අකමැත්තක් අයින් කරලා. හැබැයි අපි දැක්කනම් මේ ලනුව අල් කැපිටින් හටගත්ත බව අන්න මේ දැකීමත් එක්කම මේ ලනුවට තියෙන රාගය හෝ දේශය ලනුව මුල් කරගෙන හටගන්න ප්‍රපංචය හටගන්න ඉඳලා කියලා යනවා. ඒ වගේ අපි දැක්කනම් පඤ්ඤාචක්කුසේ තුලින් ඇහිං රූපය දකිනකොට මේ රූපයක් තියෙනවා කියලා ගත්තේ එහෙම තියෙනවා කියලා ගත්තේ කොමන පදනමක් ඔස්සේද කියලා. එහෙනම් ඒ පදනම දැකපු දැනදී ඒ රූපේ මුල් කරගෙන රාග දේශ හටගන්නෙමට ඉඩ කියලා යනවා. මුලින්ම කෙනෙක් තියෙන දේ රාගය දුරු කරනවා. නමුත් අර ඇසැට උනාට පස්සේ තියෙන දේ හටගන්න රාගය නෙමෙයි දුරු කරගන්නේ. ඒ තියෙනවා කියලා ගත්ත ස්වභාවය දකිනකොට රාගයකට ඉඩ කියලා යනවා. එහෙනම් ඊකට අර තියෙනවා කියලා ගත්තේ කොහොමද කියලා හොයන්න වෙනවා. මේක අපිට සාමාන්‍ය විචාරකයකින් විතරක් දකින්න පුළුවන් දෙයක් නෙමෙයි. අපිට විචාරකයකින් විතරක් දැන් අපිට කල්පනා කරන්නයි. පරිසම්පාද න්‍යායයට අනුව මේ කල්පනා කරන්න ඕනේ. එහෙම කල්පනා කරගෙන යනකොට ඒ විතරකේ මුල් කරගෙන අපේ අත්ප ඇහැ ඇති ප්‍රඥා චක්කුසේ. මෙන්න මේ ප්‍රඥා චක්කුසේ තුලින් තමයි ලැගෙන්න පුළුවන්. දැන් අරුව ඇපරිච්ච ලනුව අල්ලගෙන ඉන්න අරුව කල්ලන් ඉන්නවා කියලා දකින්න එක මේ ප්‍රකට වැහැට පේනදී. අල්ලගෙන ඉන්නේ හටගත්ත කියන ප්‍රකට නෑ. එහෙනම් හිමිකාර කියන එක නෙවෙයි තියෙන්නේ බෑ. ඒකද වෙනම එකක් ඇති වෙන්නද ඕනේ. එහෙනම් මේක ඇති වෙන්නේ කොහොමද කියලා ලනු ඇදගෙන කොහොමද කියලා ළඟට ගිහින් හොඳට පරීක්ෂා කරනවා. ඒ පරීක්ෂා කරනකොට තමයි අහුවෙන්නේ. අන්නේ වගේ මේ දුක කියන්නේ මොකද්ද කියලා මේ ඇදේ කියලාගේ මොකද්ද කියලා දිලිසින හොයනකොට අන්න ඇදේ ඡාකාරය අහුවෙන්නේ. අර එතකොට එයාට ලනුව මෙන්න මෙහෙමයි ඇති වෙන්නේ කියලා අහුවෙනවා වගේ. මේ දුක කොහොමද ඇති වෙන්නේ කියලා දිලිසින හොයනකොට ඒ ඇති වෙච්ච කැලේසේ දිලිසින හොයනකොට අර අවිද්‍යාව පදනමත් එක්ක මේ හටගත්ත අහුවීම එයාට අහුවෙනවා. ඒක අර පඤ්ඤාජකුසේ උදාවීමත් එක තමයි ඇති වෙන්නේ. ඒකට තමයි ආපස්සට විමසන ප්‍රතිපටිසෝපපද න්‍යායම. පරිසම්පාල න්‍යායම ආපස්සට විමසනකොට ඒ විමසීමත් එක්ක තමයි ඒ කාරණා නිරවුල් වෙනකොට ඇති වෙන පඤ්ඤාජකුසේ තුලින් දකින්න පුළුවන් බොහෝතං බුද්ධතෝ පකට කියන කාරණාව. හටගස්සේ හටගත් ආකාරයෙන් දකින්නවා කියන කාරණා. එතකොට බුද්ධත්වයෙන් පිට ඉලාගයිනෝනේ පරිපන්න මොකද? අටගත් දෙයට අටගත් දෙයවදේ නොයලින් පිටේට පින්පං කේමකට පත් වෙනවා. ඉතින් එහෙනම් මෙන්න මේ වැඩ පිළිවෙල අපි ක්‍රමානුකූලව පුරුදු කරන්න ඕනේ. කොහොමද මේ ඇසත් රූපයක් කියලා දෙපැත්තකට බෙදලා ලෝකයේ තුල අපි නිර්මාණය කරගන්න වැඩ පිළිවෙල සකස් වෙන්නේ කියන එක. අවිද්‍යා සංකාර තමයි මූලිකව පෙරසිදු වෙන කාරණාව. අඥානකමත් එක්ක අපි ලෝකේ ප්‍රත්‍යක්ෂ වෙනවා. අපි යම් වෙලෙක ලෝකයේ ඔස්සේ ප්‍රපංච ගොඩනගාගෙන ඒ ප්‍රපංච ඔස්සේ ලෝකයේ තුළ රාගදේශ මොහ කරගෙන ජීවිතය ගත කරනවා. ඉතින් මේ රාගදේශ මොහ කියන මොහය නම් අහුවෙන්නේ නැහැ. රාගදේශ ඉස්තිරිය මසුකම් වෙන කෙලෙස් අපට අහුවෙලා යනවා. මොහේ හරියට අහුවෙන්නේ මේ නිමිත දැක්කම අපේ සත්‍ය. ඉතින් මොහේ කියන කාරණා අපේ සංකල්පයක් විතරයි. දැන් අපි රාගය කියන කාරණාව අපි තේරුම් ගන්නවා අපිට රාගේ නැති අවස්ථාවක් තියෙන නිසා. මොකද සාපේක්ෂවම මනින්න රාගයෙන් මනින්න පුළුවන් රාගේ නැති අවස්ථාවක් තියෙන නිසා. ඒක නිසා තමයි රාගය හොවෙන්නේ. දේශය හොවෙන්නේ දේශ නැති අවස්ථාවක් අපිට තියෙන නිසා. සාපේක්ෂවම. නමුත් මොහොන් අපට හොවෙන්නේ. ඇයි හොවෙන්නේ නැත්තේ? මොහොන් නැති අවස්ථාවක් නැහැ. ඒක තමයි කියන්නේ. එහෙනම් මොහොන් විවිධ දකපු ගමන් තමයි මොහොන් මොකද්ද කියලා ගන්න. එහෙනම් සත්‍ය ස්වභාවය ඉවරදීව දකින්න තාකල් මෝහයෙන් යොදි දකින්න බෑ. අපි හිතන මෝහය කියලා කියන්නේ බොහෝ වෙලාවට කරනවා මේ රාගයක් ඇති කරගන්න එක, දේශයක් ඇති කරගන්න එක, ඊර්ෂ්‍යාව පරිලක් කෝධයක් ඇති කරගන්න එක මෝහය තමයි. හැබැයි මෝහය නිසා ඇති ඇති. මෝහය නිසා කියනමුත් මෝහය කියන කාරණාව ඊට වඩා සියුම් කාරණාවක් එක අහු වෙන්නේ හේතුඵල න්‍යාය අහු වෙමත් එක්ක. ඊට පස්සෙ තේරුවන් කරන්නේ ස්වාමීන් වහන්සේ මොකක්ද මේ අර එතකොට ඇත්තටම අර අපේ තියෙන මෝහය පිළිබඳව අර පිළිදැදීමක් වෙන එක මේ මනසත් අරමුණක් නිසා මේ මෙහෙම වෙන්කර ගැනීමම දකින්න පුළුවන් නම් මම හිතන්නේ ඒක උපකාර වෙනවා ඒ වෙලාවට හරි නිවීමක් ඇති කරගන්න මට එහෙම හිතෙන ස්වාමීන් වහන්සේ ඒකම අර වහන්සේ පැහැදිලි කර මොකක් හරි කුපුමාව කර يعني අර දාම් ඇදීම ඒ වගේ ක්‍රීඩාවක් ඒ වගේ උදාහරණයකට කිතියම් කිරීමම තේරෙනවා නේද ස්වාමිනාට මේ අපේ තියෙන මෝහය නිසාම තමයි මේ මෙතන බෙදීමක් නැතිවෙන බෙදීමක් ඇති කරගෙන මේ ඒ නිසා මේ ගැටීමක් ඇති වෙන ආකාරය සමාන මේ නිවර්ගයට හැදෙන්නේ නැතුව ඇති ඒක තමයි කියන්නේ හැදුවේ තේරුම් කරන්නේ මම හිතන්නේ ඒක නම් තව විදිහකට යමු කළොත් සමින්න හංසරස්වට පැහැදිලි වෙයි අපිට ප්‍රායෝගික පැත්තකින් දැන් ඔබ වහන්සේ සඳහන් කළානේ අසත් රූපයක් නිසා විඥානය පහළ වෙලා මේ සුෘතික වෙනවා කියලා මෙතෙන්දී අපි දැන් එක බලන විදිහක් තමයි මේ අසත් රූපයක් කියන දෙක තිබුණා ඊට පස්සේ සුෘතික සිද්ධ වෙනවා එතන අපිට ඊට පස්සේ යන තික නම් තමයි නවත්තන්න ඕන මේ අසයි රූපයයි ගැන කරන්න දෙයක් නැහැ කියලා. ඒක තවමත් අතනකින් ගත්තොත් එනවා විදියකට මේ අසයි රූපෙයි පෙර නොපිදීම හටගත්තා ඉතුරු නැතුව නිරුද්ධ වුණා නැත්නම් මේ ක්ෂණයට ඉපදුනා ඊට පස්සේ නැහැ. ඒක තව විදියකට කිව්වොත් හටගත්තා නැති වුණා නැති වුණා කියන අත්දැකීම. ඒක එක ඊළඟට දැන් ඒක මේ මොහොතේ අපි අර දකින්නවා දෙන්නට කරන්න හිතුණා. දැන් ඊට පස්සේ මේක මෙනෙහි කරන එක ධම්ම විජයපත්තට නැත්නම් සමුදේ වයසත්තට දැන් අර තිුණා නැති වුණා කියන මට්ටම එතන ලෝකෙට අයිති මට්ටම. හැබැයි මේ දැන් මේ ඇහැ රූපේ කියන දෙකෙත් සමුදයක් තියනා නේද? ඒ එතන අවිද්‍යාව සත්‍ය වෙලා නේද මේක හටගස්සේ. අවිද්‍යාව නැත්නම් මේක උපදින්න බෑ වගේ අන්න ඒ වගේ පැත්තකට බැලීමක් මෙතන අර පස්සේ ප්‍රත්‍යක්ෂා කරනවා වගේ කියන එක මේ අදහස් වෙන්නේ මේ පැහැදිලි කරලා දෙන්න ප්‍රාණනාස පෙරියම් කරනයි. සේවන් කරන ඇතර මේ ප්‍රශ්නෙත් වැදගත් ඉතින් ප්‍රශ්නෙට උත්තරෙත් තියෙනවා. ධම්මං මමයි කාරණාව ධම්මචේ කියලා නම් නොකර ඇත්තම ධම්මචේ තමයි ඉතන ඉඳලා කාරණාව විෂාපතරේ මතරයි වරන එක. ඊළඟට තමයි මේ ඇද රූපය ඇදයි කියලා ගැනීම අවිද්‍යා සංකාර මේවත් එක්ක පස්සෙ තියෙන්නේ. නැතුව මේ අපි දැන් තියෙන මේක තමයි බලන්නේ. එනේ කැචුල නැතිලා යන්නේ තියෙන දෙක. හැබැයි තිබුණේ ඇස නෙමෙයි. අන්න ඒක මතක තියාගන්න. තිබුණේ අවිද්‍යාව. අපි තියෙන ඇසින් තියෙන රූපෙන් තියෙන විඤ්ඤාණයෙන් තියෙන නාම රූපෙට සීමත් නැහැ. තිබුණා නැතිවුණා. හැබැයි හොඳට මතක තියාගන්න. තිබුණේ ඇසකුත් නෙමෙයි, තිබුණේ රූපෙකුත් නෙමෙයි, තිබුණේ විඤ්ඤාණයකුත් නෙමෙයි, තිබුණේ නාම රූපෙකුත් නෙමෙයි. තිබ්බදයක් මොකද අවිද්‍යාව. අවිද්‍යාව කියන්නේ දුක්ඛ සමුදය නිරෝධ මග්ග කියන නොදැකීමයි තිබුණේ. එහෙනම් දුරු වෙන්නට වරත් මෙන්න මේ දෙක. ඇස තිබිච්ච ඇස තියෙනව නෙමෙයි. තිබිච්ච රූපේ තිබිච්ච නාමයේ නාම රූපේ තිබිච්ච විඥානයක් තියෙනව නෙමෙයි. අහුවුණා නම් අවිද්‍යාව අන්න ඔබ දකින්න මෙතන තිබුණේ අවිද්‍යාවකුත් ඒ වගේම තමයි අවිද්‍යාව මත පදනම් වෙලා කියනවා කියලා ගන්න නිසා පැවැත්මක් එක්ක බව සංසාව. එහෙනම් මෙන්න මේ ධම්මෝචියත් එක්ක බලන්නට තියෙන්නේ ආපස්සට හොයනකොට මේ අවිද්‍යාවයි අවිද්‍යාව වූ තැනක මේ අපිට මේ ඉවර සත්‍ය දකින්න නැතිනම් අපි දකින්නේ සාමාන්‍ය පිටපතක් පොත් කරනවා කියන එකත් එක්ක මේ මොහොතක තියෙන මොහොතක් හරි තියෙන ජනියක් හරි ජනියක නැතිවීමක් මේ මොහොත ජනිය හටගත්ත ආයතන නැති වුණා අපි ඊට පස්සේ ඒකට සංකල්ප දාගන්න එකක් කරන්නේ මේක තමයි ලෝකය හිතන්නේ හැබැයි අපට පුළුවන් ජනියක හටගත්ත දේ ජනිය නැති වෙන දේ ගැන හිතලා සංකල්ප දුරු කරන්න ඒ වනාට මේ ශරණය හට ගන්න නැති වෙන කාරණාව කොහොමද ඇති වෙන්නේ කියන එක අපට අහන්න බැහැ. අන්න එතනදී අපට අහුවෙන්නේ නැහැ නේ අවිද්‍යාව. අපට මේ ශරණයක හට ගන්න ඇස ශරණයක හට ගන්න රූපේ නැත්නම් ශරණයක ඉපදීම ශරණයක මරණ නැත්නම් ශරණයක මේ නාම රූප විඥාණියා කරිච්චය කියන කාරණාව වුණා පිටක් අපට මේ අවිද්‍යාවක් මෙතන තියෙන්නේ කියලා කතා වෙන්නේ. අවිද්‍යාව මෙතන තියෙන්නේ කියලා කාරණා අහුවුනොත් තමයි මේ සත්‍ය නැති දුක්ඛ සත්‍යය නිරෝධ සමුදය සත්‍යය, නිරෝධ සත්‍යය, මග සත්‍යය. එයා දකින්නේ මේකයි. සෝතවණනක් ලකින දකින්නේ මේක. අද නම් රූපයක් නැති වෙලා හටගන්න නැති වෙලා කියන කාරණාව දැකීමේදීමවත් නැත්නම් ආයතනයක් මොකද කියන දේ පවස්ම කියන කාරණාවක් නෙවෙයි අපි හිතන්නේ. දුක සත්‍යය, සමුදය සත්‍යය, නිරෝධ සත්‍යය, මග සත්‍යය කියන්නේ. මෙන්න මේ කරා නම් වෙන තමයි අර පින්දපාද පාරිසූත් සුද්ධ සූත්‍රයේදී මේ ධම්මවිචයක් එක්ක මේ ආපස්සට ඉදතන තමයි පැහැදිලි කරන්නේ. ඉතින් මේ වැඩ පිළිවෙල අපි ඉවරදී කුරුදු කළොත් අපි ආයතනයකින් තොරව අපිට මඟට යමු වෙන පුළුවන්. ඒක නිසා මේ ඒකකම මහත්ය කිප කාරණාවක් මම සම්පූර්ණ එකඟ වෙනවා. ඒකතන සම්පූර්ණයෙන්ම ධම්මවිචයක් කියන එකට පිළිගන්න. ඒ වගේම අර අසත් රූපයක් ඇතයි කියලා ගන්නට පදනම ඒ අවිද්‍යාව. අරෝඩ් නැති තහක් කාර්ය අපිට මොහොතක තියෙන කාරණාවක් කියලා කල්පනා කරලා අපිට මොහොතේ ඇති වෙන දෙයට කියලා ඇති කරගෙන ඉන්න වැඩ පිළිවෙලක් තමයි ලෝකයා හුස්ස ගන්න. ඉතින් ඒකත් දිහා හොයන දෙයක් තමයි බුදුරණෝ කරන්නේ. මේ කරපු දාන්නේ ඒක අපි කියලා කියවත්තොත් අන්න එතනදී අහු වෙනවා මේ දුක් සමුදය නිරෝධ මග කියන කාරණාව තිබුණේ අවිද්‍යාවක තණ්හාවක කියන කාරණාව වෙනවා එහෙම නැත්නම් මගේ මේ හැකුපයක් තිබ්බ කියන එකවත් මගේ කෙලෙස් දුරුනා කියන එකවත් මගේ සංකාය දිටි කරනවා කියන එකවත් නෙමෙයි කියන්නේ සත්‍ය දැකීමත් එක්ක සංකාය දිටි දුර දෙනවා මත් වෙනවා සරණයි සේවන් තනතන්නක අවතරයි අසත් රූපයක් ඇසයි කියලා ගැනීමද සාමාන්‍යවන්ට අවිද්‍යාව නැත්නම් අසත් රූපයක් සමාවසයෙන් ගැනීමද සමාගය හරි සමාවසයෙන් අත්තෝ කියන ස්වභාවයකද අවිද්‍යාව කියන කාරණා. සායනක ප්‍රශ්නේ ඇහුණත් දැන මම ඇහුවේ අර ඔබතුමින් විතර අසත් රූපයක් ඇසයි කියලා ගැනීමද නැත්නම් අසත් අසහ රූපයක් සමාවසයෙන් ගන්නවා කියන එකද අවිද්‍යාව කියන්නේ. අවතර ගන්නවා සාමාන්‍යයෙන් දැන් ඔබතුමා කියන අසත් වූදයක් ඇයි කියලා ගන්න එකද අවිද්‍යාව නැත්නම් අසත් වූදයක් සමාවකෙන් ගන්නවා කියන එකද මොකද මේ පොඩක් සූත්‍රවල අත්තේ කියලා වගේ වචනයක් එනවා නේද අන්න ඒ යනතනම දැන් ඔබතුමාගේ විස්තරවල විතර අසත් වූදයක් ඇයි කියලා ගන්නවා නම් අත්තේ කියලා ගන්න ඕනේ නැහැ නේද අත්තේ සමාවකෙන් ගන්න එක නේද අවිද්‍යාව කියලා කියන්නේ ඔව් දරුවන් සරණයි අපේ හරි ඇස කාගේද ඇස තමයි ඉතින් ඇස දැන් ඇස තමයි තමා කියලා ගන්න ඇස දැන් අපි දැන් කියන ඇස මම කියලා දැන් අපි extrem ලෝකේ අපි ගොඩක් විවහාර කරන්නේ තේරුම් ගන්න උත්සාහ කරන්නේ ඇස කියන එක මම කියලා ගන්න එපා කියලා මොකද ඇස කියන්නේ මදි ඇස කියන්නේ මදි වුණේ අවිද්‍යාව නිසා ඇසක් ඇදයි කියලා ගන්නේ මගේ නිසා දැන් මදු බින්දක දෝෂයෙන් පටන් ගන්න ඇසක් ඇතිකල්ලි රූපේ ඇදයි කියලා ගන්න කල්ලි විඥානයයි තුන එකතුමින් ස්පර්ශය. ඊළඟට මේක සකස් වෙන ආකාරය. ඊළඟට වැඩි කරන නැත කියලා. ඇස් නැති කල්ලි රූපක් නැති කල්ලි කියලා. එතකොට ඇසක් ඇති කල්ලි රූපයක් නැති කල්ලි උනේ අවිද්‍යාව නිසා. එතකොට ඇසක් නැත්නම් තමයි රූපයක් නැතයි කියලා ගැනීමක් නෙමෙයි කියන්නේ. අවිද්‍යාව දුර වීම නිසා ඇසක් ඇතයි රූපයක් නැතයි කියලා ගැනීම නෙමෙයි. ඇසක් ඇතයි රූපයක් නැතයි කියලා ගන්න අවිද්‍යාව නිසා. ඒ නිසා තමයි ඇස කියන කාරණා මාක් ඇදෙන්නේ. අපි මම කියලා සංකල්පයක් වශයෙන් මේක නොකර ඉන්නවා කියන එක තමයි උත්සාහ කරන්නේ. නමුත් ඇසක් කියලා ඇයි කියලා දැක් කරම තියෙන මම කියලා ගැනීමමයි. කන කියලා ගැනීම තුන තියෙන මම කියලා ගැනීම. මොකද ඇස කියන්නේ ආධ්‍යාත්මික. රූප කියන්නේ බාහිර. ආධ්‍යාත්මික කියන්නේ මම. කන කියන්නේ ආධ්‍යාත්මික. ශබ්ද කියන්නේ බාහිර. කන කියන්නේ මම. එහෙනම් ඇසක් ඇයි කියලා ගන්නේ මම ඇයි කියලා ගැනීමමයි. ආත්මය කියලා ගැනීමමයි. එතකොට ඇසක් නැතයි කියලා ගන්නවා කියලා කියන්නේ ඇසක් නැතයි කියලා හිතරව නෙමෙයි. අවිද්‍යාවෙන් ඇසක් ඇයි කියලා ගත්තී. එනම් විද්‍යාවෙන් කියනවා නම් ඇත්තයි කියලා ගැනීමක් කියලා යනවා. එහෙනම් ආත්මයි කියලා ගන්නෙච්චපා කියලා කියන්නේම ඇත්තක් ඇයි කියලා ගැනීම සිදුවනවා කියන තැනම තියෙන ආත්මයි කියලා ගැනීමයි. එනිසායි මදුබින්දේ සූත්‍රයේ ලස්සනට ඒ කාරණා ඉස්මතු කරගන්න පුළුවන්. සමුදේ විතර කරන ඇත්තයි කියලා ගැනීම. ඒක තියෙන්නේ මෙලොදේ විතර කරනකොට නැතයි කියලා ගැනීමත් එක තියෙනවා. ඇත්තයි කියලා ගැනීම කියන්නේ සංකල්පයක් වශයෙන් නැහැ කියලා දාන්නේ නෙමෙයි ඇත්තයි කියලා ගත්ත අවිද්‍යාව නිසා. එහෙනම් ඇත්තයි කියලා ස්වභාවයක් තමන් හිතනවා නම් ඒ ඇතයි කියලා ගැනීම දුරු වෙනවා ආත්ම සංකල්පේ දුරු වෙනකොට ඒකයි අවිද්‍යාව සත්‍ය වෙන දකින්නකොට සක්කාය දිට්ඨිය කියන කාරණා දකින්නවා අවිද්‍යාව දුරු වීමත් එක්ක ආත්ම සංඥා සම්පූර්ණ දුරු වෙන නිසා ඇතයි කියලා ගැනීම සම්පූර්ණයෙන් දුරු වෙනවා ඒ හොරතේ දේශනාව අධ්‍යයනය කරොත් අපිට ඒක තේරුම් ගන්න පුළුවන් එහෙම නොවුනත් අපි අර සිහිය වෙන හැබැයි මම කියලා ගන්න පාස්ක නිහයට කියනවා දින කනකට මම කියලා නිපාකේ නෑ යනවා. එතකොට තිබුණ ඇස්ත තිබුණ කරකාවිද මගේ මේ හොඳ විකාර කල්පනා කරගෙන. එරවතම. අවු කියන කරකමට බොන්ති එහෙනම් ඒක කියලා ඉතින් පොඩ්ඩක් තේරුම් ගන්න උත්සාහ කරන් කාන්නේ මොකද මේ උද්දේශ විදං කියන සූත්‍රයේ පවතන ගලක් අත්‍යවශ්‍යමක මේ විස්තර වෙනකොට ඒකේ ඒ සූත්‍ර කියනකොට තේරුම් ගත්ත විදිහට මට හිතුනේ අර අත්පතෝ කියන එක يعني සමාගය ගැනීම කියන එකයි අසත් අසත් කියන එකයි අස සමාගය කියන එක අතර වෙනසක් තියෙ කියලා නම් මේ තමයි මට නම් හිතෙන්නේ ඒක පසු වෙලාවට සාකච්ඡා කරනකොට ඒක ඉදිරිපත් කරනවා නම් කියලා ගන්න. අවිද්‍යාව හේතු කරගෙන සංකාර විඥාන නාම රූප සලායතන සිස්පස්ස වේදනා තණ්හා වැඩි කරගන්න එපා කියනවා මොකද හට ගැනීම තමයි තණ්හා උපාදකෝ යාචරමන කියන කාරණාව තණ්හා දුරු කරන්නට රූපය විඥා අවිද්‍යා සංකාර විඥාන නාම රූප සලායතන සිස්පස්ස වේදනාව උපරිම පිළිගන්න එපා ඊටවත් ඉතින් හකට ඉන්න හැකල බුදුරණ විතර කරනවා එතකොට හොඳ හිතන කාරණාවක් කියලා කියනවා අපි මෙතනින් අපි හිතනවා මෙතන අපි දුරු කරන්න තියෙන සංහාව අර මුල් ටික කියනවා කියලා. එතකොට හැබැයි දුරු වෙන සංහාව තමයි. සංහාව දුරු වෙන්නේ කොතනද? සත්‍ය දැකීමෙන්. එතකොට එනම් අවිද්‍යාව ප්‍රත්‍යයෙන් තමයි සංඛාර විඤ්ඤාණ නාම රූප සලආයතන ඊළඟ ස්පර්ශ වේදනා කියන මේ සියල්ලක් ඇති වෙනවා. සත්‍ය දකිනකොට දැන් අපිට අහුවෙන්නේ මේ සංහාව වේදනාවත් එක්ක නහුවෙන්නේ. වේදනාව සත්‍ය දකින උසට පිළිගන්නේ නැහැ. වේදනාව තුළ සත්‍ය දකිනකොට සතුටින් පිළිගන්න සංහාව දුර වෙනවා. අන්න එතනක තපස් වෙන්නේ. හැබැයි වේදනාව තුළ සත්‍ය දකිනවා කියන්නේ මොකද්ද? එතකොට විද්‍යාව. එහෙනම් විද්‍යාව නම් අවිද්‍යාව සංකාර විඥාන නාම රූප සලආයතන කියන්නේ. විද්‍යාව නම් සංකාර විඥාන නාම රූප සලආයතන අන්න දුර වෙනවා. එහෙනම් සතුටින් පිළිගැනීමක් තියෙන අවිද්‍යාවත් එක්ක විද්‍ය වැඩි විශ් කරනදී අතුරින් පිටගෙනින් දුර වෙනවා. මෙන්න මේක ගොඩාක් හිතන්න ඕන සියුම් කාරණාවක්. ඒ නිසා ඒ සූත්‍රවල තියෙන කාරණා ටික හොඳට කල්පනා කරන්න, කල්පනා කරාට පස්සේ ওই ප්‍රශ්න ගැන ටිකක් තේරුම් ගන්න පුළුවන් වෙයි. ওই විදිහට ප්‍රශ්න කරන්නේ ඇත්තම වැදගත්. මොකද ඒක හේතුව අපේ ආධ්‍යාත්මික චින්තනයක් ඇතුළේනවා. ඒක නිරව කරන්න හිතන්න ඕන. ඒ තුලින් අපේ ප්‍රඥාව කියනවා. අනිවාර්යෙන් අපිට දැන් නිරව කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් ඒ නිසා තව තවත් ওই කාරණා නිරව කරගන්න උඩක් කල්පනා කරන්න. එහෙම කල්පනා කරනකොට මේ දේශනා ඇසුරු කරගෙන අපිට මේ කාරණා වඩා නිරව කරගන්න පුළුවන් වෙයි. ඊළඟ සැරේ තෙරුවන් සරණයි සන්නාන්ත මට මේ ප්‍රශ්නයක් තියෙනවා. දැන් ඔබ වහන්සේගේ අද දේශනාව තුළින් කෙනෙක් හිතනවා නම් දැන් මේ හැම දෙයක්ම මායාවක් කියලා මොකක්ම හරි දෙයක් සිදු වෙලා දැන් අද කිව්වේ මොකක් හරි සම්බන්ධ තරහක් ගියා නම් එහෙම නැත්නම් කාමයේ ඇවිස්සලා ඒ දෙයක් සිද්ධ වෙලා ඒක තුළින් දැන් තමන් තේරුම් ගත්තනම් තමන්ට මේ දේ සිද්ධ වුණා කියලා එහෙම කෙනෙක් කරගෙන යනකොට කාලයක් තිස්සේ ඒක ඊට එහාට ගෙනියන්නේ කොහොමද කියන එක පොඩ්ඩක් පැහැදිලි කරන්න දෙනවා සන්නාන්ත. දැන් එහෙම කෙනෙක් ඒක ප්‍රැක්ටිස් කරනවා නම් කාලයක් තිස්සේ එතෙන් එහාට ගෙනියන විදිය ඔබ වහන්සේට පැහැදිලි කරලා දෙන්න පුළුවන් නම් දවසරමයි අපි විදිහට පුරුදු කරගන්න ප්‍රශ්නයක් සංකල්පයක් කියලා කියන්නේ වෙනවා නේද අවස්ථාවේ අර මොන පුදු කිල්ලක් වගේ අපි මේ තව සංකල්පයක් විතරයි කරලා දාන්නේ අපි විතර අපස්සට ඒක තුල පිටලා මොකද ඒක අපට ලොකු හයියක් වෙනවා මේ කෙනෙක් කෙනෙක් මගේ අරව ගන්න ඒක මුල් කරගෙන අපි මේක කෙලෙසි ඇතුලේ කොහොමද කියලා කරන සංකල්පයක් කියලා අපි ඉදිවිල්ල විතරක් දාලා අතහරින්න නැතුව අපි මේක හොයන්නට ඕනේ ඒ තුල පිටිකලා ඒක ඇතුලේ කොහොමද කියලා. එතකොට අපිට පටිසම්පාද න්‍යාය ඉගෙන ගන්න වෙනවා. පටිසම්පාද න්‍යාය තේරුම් ගන්න වෙනවා. අන්න එතකොට හේස් වලට කිසිම තත්. එතකොට අපි සංකල්පයක් කියලා ඉතිරිලා දාන්න අවශ්‍ය වෙන්නේ නැහැ. දේශක නිසා ඒක ඕන සුවසේ පෙර දිනට ගිහින්. එතකොට අපිට සංකල්පයක් දාන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අපිට පුළුවන්කමක් ලැබෙනවා නෝ නැති වුණාට පස්සේ සංකල්පයක් කියන කාරණාව ප්‍රඥාව තුළින් තේරුම් ගන්න. ඉතින් ඒ නිසා මූලිකව අපි ආයතයෙන් සංකල්ප දානවර අපි ආයතයෙන් දාන බවට හදන මේක හැදෙන ආකාරය තේරුම් ගත්තට පස්සේ අපි ආයතයෙන් සංකල්ප කියන එක දාන්නේ නැහැ. සත්‍ය දකිනකොට සංකල්පයක් බව වැටහෙනවා. පොඩ දෙකින්නේ නාව ඒ නිසා ධර්ම කෙලෙස් දුර්වල මගක් බවට පත් වෙනවා. අර අවස්ථාවේ අපට කෙලෙසි කියන්නේ නොවන ස්වභාවයක් පස්සේ අපි සංකල්පය බව කල්පනා කරමින් හිතමින් එක අහන්නකොට ඒක අපට කෙලෙස් යටපත් වෙන නැත්නම් අපේ කෙලෙස් තුල පුසුල් කියන පීඩාව සුදු කරගන්න එක උපකාරයක් වෙනවා. අපි හරියට දැක්කොත් මේක හේතුඵල දෙකීම කරනකොට අපිට සංකල්පයක් කියන කාරණාව දාන අවස්ථාවක් වෙන්නේ නැහැ. ඒ ඇසතුලින් එක සත්‍ය දකින්න පුළුවන්. ඒ නිසා ඔය තුල පීඩලා ඔය තුල ඉන්නේ විස්තෝක පොදු කරමින් ඔයාල බලන්න පරිසම්පාද න්‍යාය පදනම් කරගෙන මේක හැදෙන කොහොමද කියලා. පරිසම්පාදනය යහුවෙච්ච තැනදී අන්න අපට හොඳට තේරෙන්නේ අපි මේක සංකල්පයක් කියලා දාන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේක සකස් නොවන ස්වභාවයක. දැන් උනේ කන්න පෙරුවන් තමයි. තරපස්සේ නේද? පෙරවසරමයි. පෙරවසරයි සමන්ත කොම්පීට් කළා පස්සේ මම කලින් ඉස්සම් ප්‍රශ්නේ මට ගේම මහත්මයාගේදී කතාවේදී කියන සම්බන්ධ පැහැදිලි කරාගේ මදුපෙන් පිට තේස්සේදී අර පිළිම් සංගීතය පස්සේ වෙන න්‍යායයෙන්ම කෙරෙන කාරණා තුනම ඇත්තටම පෙර නොපැති අපගෙන ඉතිරි නැතේ තනියමලගේ එකතුනේ තුනම කොමනේද වෙන්නේ කියන එක කියන අපිටත් කැටීමක් ඇතිවෙනවා. ඒක නම් නිවැරදි නේද මම කියන්නේ ඔබට. ඒකට එතනින් පැහැදිලි වෙනවා නේද අනිවාර්යෙන්ම මමවත් නැහැ එතන අපායේ රීතියකුත් නැහැ ප්‍රසාරයකුත් නැහැ. ඇත්තටම මේ තුනම පෙර නොපැති අපගෙන නැවත ඉතිරි නැතේ නැති විශ්ව දේවල් කියන එක පැහැදිලි එන මොඩෙල් කියන එක පොඩ්ඩක් හදලා කියනවා සමහරවල් මම නියම දෙයක් කරනවා කියනවා. මට දැනුම හද ප්‍රේම කරන්න මට පොඩ්ඩක් හැමුණ අඩුවිසි කාරණාව. සම්බන්ධතර මදුපුන් දෙක සූත්‍රයේදී අපි කතා කරා ඉස්සෙල්ලා මහත්ය කතා කරගෙන ඒක එතනදී අර සිල්ල සංගිත පස්සේ කියන දැන කාරණා තුනක එකතුව ගැන අපි කතා කරන පස්සයක් ඇති වෙනක ඒ කාරණා තුනම පිරමත්තය කියන හිතගෙන ඉතිරි නැති වෙන තිබෙන තුන නේද කියන එක. ඒ කියන්නේ ඇත්තටම තියෙන දේවල් නෙමෙයි නේද කියන එක. ඒකෙන් නිකම්ම ඉස්මතු වෙනවා මේ විදිහට හිතනකොට කියන එක මට ටිකක් හිතන සංමාංක ඒ කියන්නේ පොඩි පැහැදිලි කිරීමක් ගන්න පුළුවන් කියලා කියනවා. ඒක නිවැරදිව ඇටෙනකොට අපට අහුවෙනකොට අවිද්‍යාව කියන කාරණාව. දැන් පෙර නොතිබීම හටගත්තා කියන කාරණාවේදී අපි හිතුවත් මේක හටගත්ත කියන කාරණාව මගේ හට ගැනීමක් හරි නැතිනම් මේ කියන දෙයක් කියන හරි කාරණාව වැරදි නමුත් අර විදිහට අපි දැක්කනම් අවිද්‍යාව කියන එක එතකොට ඉන්න පෙර කියන කාරණාවත් අතීතේ අනාගත කියන කාරණාවත් එකම සංකල්පනාවකින් දුර වෙලා මෙතන අවිද්‍යාවෙන් මේ හටගත්තේ කියන ඇයට යන්න ඕනේ. එතකොට දැන් ධම්ම ඥානෙත් එක ඇති වෙනවා. වර්තමානයේ තුල ධම්ම ඥානයත් එක්ක කාලෙ මෙදීම දුර වෙලා යනවා. එතකොට අර පෙර කියන වචනේ දැන් අතීතයේ කියන කාරණාවත් ඉස්මතු වෙන්නේ නැහැ. මොකද මේ අපි හැම වෙලෙම අපිට ජීවිත යොමු වෙන එක තමයි මේ කාල ආශ්‍රේත. එතකොට වර්තමානයක් කියනොත් තමයි අතීතනාගතයක් කතා කරන්න තියෙන්නේ. වර්තමානයක් කියන්නේ මම ඉන්න තැනදී. එතකොට මම ඉන්න තැනදී වර්තමානයක් අතීතනාගතයක් කියන සත්‍ය දකින්නකොට වර්තමානයක් කියනවා කියලා කියන්නේ අවිද්‍යාව නිසා හටගත්ත කියන කාරණාව අවිද්‍යාව නිසා හටගත්ත කාරණාව තමයි පවතින්නේ. එතකොට එහෙනම් අතීත කිව්වොත් අවිද්‍යාව නිසා අනාගතය කියන අවිද්‍යාව නිසා මෙන්න මේ න්‍යායත් එක්ක ගලපලා බලනවා. මෙන්න මේක තමයි ගැළපීම වෙන්නට ඕන නැති. එහෙම නිවැරදි මේ කාරණා තේරුම් ගත්තනම් අපිට අර කාලය කතා කරන්නේ නැතුව මේ අවිද්‍යාවෙන් මේ කාරණා තිබුණේ කියන කාරණාවට යොමු කරනවා. එතකොට අර අතීතේ ඉඳලාවද අනාගතය යනවද මේ මොහොතද කියන කාරණාව එක්ක බහැර යනවා. අවිද්‍යාවෙන් මේ හටගත්තේ කියන කාරණාවට යොමු වෙනවා. ඉතින් ඒකේ යම් ඉන්ඩවුල් කර ගැනීමක් තිබෙන යුතුයි කියන කාරණාව මගේ අදහසයි. හැබැයි ඒක මම කියපු ක්‍රමෙන් කල්පනා කරලා නැහැ. ඒක තව ටිකක් ඉන්ඩවුල් කරගන්න පුළුවන්කමක් ලැබෙයි. ඊළඟ සැරේ. ගණන් ගන්න පුළුවන් දෙවිනාංශ සැතරෙන් දෙයක් එතන එකතු වෙන්න පරිත්‍යාග ලැබෙන්නවත් තුන ඇත්තටම නැහැ නේද කියන එක වගේ හැඟීමක් ගන්න පුළුවන් දෙවිනාංශ කියලා කියන්න තමයි කියලා තමයි දෙවස්තරණයි මේ මෙහෙමයි දැන් අපිට මේ ශුන්‍යතාවය කියන එක අපි අරමුණක් වෙන බව බලන්න ඕනේ හොඳට තේරෙනවාද කියලා. මොකද ශුන්‍යතාවේ සාක්ෂාත් වෙන්නේ සැබෑවටම රහතන් වහන්සේ රහින් කිසි කෙනෙකුට ශුන්‍යතාවයක් සාක්ෂාත් වෙන්නේ නැහැ. මොකද යාට අනිවාර්යෙන් සංකතමකක් තියෙනවා. සංකතමකක් තියෙනවනේ මාර්ගයට ආවකන. එහෙනම් ඒ සංකතමක තුළ අසුන්‍යයක් තියෙනවා. ශුන්‍යතාවයද වෙනම සාක්ෂාත් වෙන්නේ රහතන් වහන්සේට. ඉතින් මේ නිසා ඒකත් හොඳට තේරුම් ගන්න ඕනේ. දැන් මනසට එන අරමුණකින් නම් අපි මේ ඇත්තටම කියලා මේක දැක්ක ශුන්‍යතාවයක් බව ඒක වැරදි. ශුන්‍යතාවය ඇත්තයි කියලා ප්‍රඥාවෙන් අපි ශුන්‍යතාවේ තේරුම් ගත්තා නම් ඒ ශුන්‍යතාවය තේරුම් ගත්තේ ආත්මය හා ආත්මණීයෙන් ශුන්‍ය බව අවිද්‍යාව තේරුම් ගත්තා. එහෙම ගත්තට පස්සේ ඒ කාරණාව හරි. එහෙම නැතුව අපි සංකල්පයක් හැටියට ඒක තේරුම් ගත්තොත් අපිට ශුන්‍යතාවය කියන අරමුණ අපට අසුන්‍ය බවට පත් වෙලා තියෙනවා. ඒක ලස්සරනේ. සාමාන්‍යයෙන් කොහොමද ටිකක් පැහැදිලි කරගන්න මෙහෙම නම් මට දෙකක් අපිට ඉදිරිපත් වුණා එකක් තමයි මේ තුන්නම් සංගති පස්සෝ කියන අවස්ථාවේ පෙර පස්සෝ නොවි හටගත්තු ඇහක් රූපයක් චක්කු විඥානයක් තියෙනවා. එතකොට ඒක එක පැත්තක් තමයි ඒක්ෂණයට හටගෙන නිරුද්ධ වෙන මෙන්න මෙහෙම ජවතිකුණක් ඇති වුණා. ඒකත් ඊට කලින් කතා කරන්නත් බැහැ, පස්සේ කතා කරන්නත් බැහැ. මේ පස්සේ තියෙන ක්ෂණය තුන ඇති වෙලා නැති වුණා. ඒක එකක්. දෙවෙනි එක තමයි ඒ ජාති තුන. අපි කියුවා පැහැ, රූපය, චක්කු විඥාන. එතකොට පැහැ මම කියලා ගන්නෑ, මගේ කියලා ගන්නෑ, මගේ ආත්මය කියලා ගන්නෑ. ඒ වගේ අනිත්‍යාති තුනක. එතකොට දැන් පැහැ හටගෙන නිරුද්ධ වුණා. හැබැයි ඒ පැහැ ගමනේ මදේරේ මගේ ආත්මෙදි කියන එක එකක් ඒ දෙවෙනි නැති මම හිතනවා ඔබ වහන්සේ මේ උත්සාහ කරන එකනින් එහාට ගිය ධර්මතාවයක් තේරුම් කරන්න කියලා මේ සාකච්ඡාවේදී ඒක තමයි මේ මොහොතේ ඒක හටගත්තා කියලා හිතනවා නම් මේ ඇතිවලා නැති වෙන ඇහක් තිබුණා නැත්නම් මම නොවන ඇහක් ඉපදිලා නැති වුණා කියන තැන ඒ ඇත්ත කියන එක ඒ රූපේ කියන එක ඒ චක්කු විඥානේ කියන එකත් හටගත්තේ අවිද්‍යාව මත නේද? අවිද්‍යාව නොයතුනා නම් එහෙම ධර්මතාවයක්වත් උපදින්න විදිහක් නැහැ. ඉගෙන ධර්මතාවයත් ඒක තම වැරදි නම් නිවැරදි කරන්න සායනාස එළම් පරණයි. ඒක තමයි ඇත්තටම මම පැහැදිලි කරන උත්සාහ කරේ කාරණා තමයි. මොකද දැන් අර අපි මම ඉස්සෙල්ලා කිව්වා අපි දැන් මේ තියෙන මොහොතේ තියෙන ඇහැ රූපය විඥානේ හරි මේ මොහොතේ තියෙන ඇහැ රූප විඥානම කියලා ගන්න එපා කියන හරි මේ අපි හැමතැනකදී මේ පනවගත්ත දේ තුළ අවිද්‍යාවයි මේක පැනවෙන කියන කාරණා අපිට ඉස්මතු වෙන්නේ නැහැ. අපිට ඉස්මතු වෙන්නේ නිත්‍යම අවිද්‍යාවක් එක්ක මේක තියනවා කියන එක. අවිද්‍යාව එතකොට අවිද්‍යාවත් එක්ක තියෙන අවිද්‍යාව දුරු කර යුතු වෙන්නේ. මොහොතේ හරි ඇහත් රූපයක් විඥානය තියෙන කාරණාවක් එක්ක අපට ඉස්මතු වුණා නම් හිතන අපට මේ අවස්ථාවේ මේ මොහොතකට හේතු වුණේ අවිද්‍යාව කියන එක. අනේ අවිද්‍යාව අහු වෙනවා. එහෙනම් අපි හරියට හොයාගෙන යනකොට අපට මේ ඇහැ රූපය විඥානය කියන කතාවක්වත් අහුරු විඥානය කියන කතාවක්වත් ඒ සියල්ලක්ම නිමිය අදාළ වෙන්නේ අවිද්‍යාව කියන එක. එහෙම වුණාට පස්සේ මේ සියලු දේවල් මේ එක ක්‍රියාකාරීත්වයේ තියෙන අවිද්‍යාව මත. එහෙනම් මේ ක්‍රියාකාරීත්වයේ ඉඳලා තියෙන අවිද්‍යාව. එනම් මේ ක්‍රියාකාරීත්වය කියන කාරණාව බලෙන් අයි කිරීමෙන් මේක විද්‍යාව දුරු කරනවා. අවිද්‍යාව දුරු වෙනවා සත්‍ය වෙනකොට. අන්න තමයි විද්‍යාව තියෙනවා. ඉතින් ඒ කාරණාව තමයි මම පැහැදිලි කරන්න උත්සාහ කරේ. ඉතින් ඒක අපිට එක පාරට මේක මේ හිතන්න තේරුම් ගන්න අමාරු. මේ ගැන ගොඩාක් කල්පනා කරන්න වෙනවා. අපිට ඇත්තටම ගොඩක් කාලවලට ධර්ම තේරුම් ගන්න නැකොට අපිට මේ මම ඉතල කියන කතාවක් මේ දෙයක් කරගත්ත ලෝකයේ අපි නිදහස් වෙන්න උත්සාහ කරනවා. නිදහසෙන් උත්සාහ කරන්නේ තව දෙයක් ඇති කරගන්න. ඒ තමයි නිවන. දෙයක් කරගත්ත ලෝකේ දෙයක් උනේ කොහොමද කියලා දැක්කහම අනේ දෙයක් කරගත්ත ලෝකෙ නිදහස වෙනවා. එහෙනම් දෙයක් කරගත්ත ලෝකෙ සත්‍ය දැක්කේමට අහුවෙන්නේ අවිද්‍යාව. අවිද්‍යාව විද්‍යාවක් උනේ. එහෙනම් අවිද්‍යාව දුරු වෙනවා. ඊට පස්සේ තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ඒ සම්බන්ධයෙන් තව ප්‍රශ්නයක් තියෙනවා ස්වාමීන් වහන්සේ. දැන් දැක්ක කියන තැන තමයි අවිද්‍යාවෙන් ඇහැකුයි රූපයකුයි ඒ බව දැනගත්තයි කියලා මේ දිට්ඨියක් හදන්නේ. කියන්නේ දිට්ඨියේ දිට්ඨමත්යන් කියන තැනට අවිද්‍යාව ආවම තමයි ඇහැකුයි රූපයකුයි හටගන්නේ නේද ස්වාමීන් වහන්සේ? අවිද්‍යාව නිසා නැත්නම් කියන්නේ දැක්ක පමණයි කියන තැන එතන ඇහැකුයි රූපයකුයි අවිද්‍යාවෙන් එතන හැදිලාද ස්වාමීන් වහන්සේ? තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. දැන් දැක්කොත් දැක්ක විතරයි ඉන්නව තැන. දැන් පුරම්බාණිදාරු සිසනාස මාළුක ස්වාමීන් වහන්සේ ඒ කරපු න්‍යායත් එක්ක බුදුරජාණන් තමයි අවසානයේ පැහැදිලි කරන දේ කියන්නේ මෙහෙම ඉක්මනකොට නිවෙනවා කියලා. එතකොට දැක්මක් කියන තැන අවිද්‍යාව අරගෙන අපි දැක්කා නේද? ඊටවත් විද්‍යාව නිසා ඉන්නේ. හරිද දැක්කනම් එතකොට එහෙනම් විද්‍යාව අවිද්‍යාව හෝන විද්‍යාව ඇති වුණා නිමුතේ දැක්කත් හරිද දැක්කත් කියලා දැක්මක් කියලා අපි ඇස රූපේ කියලා පැනෙවනම් එතන ප්‍රඥාවක් තියෙනවා. දැක්කොත් දැක්කයි කියන න්‍යාය ඉතින් සිත්තවත්තන් කියන න්‍යාය හරියටම ඇති වෙන්නේ නිවීම ඊළඟට සාක්ෂාත්යෙන්ද එතෙක් අපිට ඒ කාරණාව ප්‍රඥාවත් එක්ක වටහා ගන්න යන්න තියෙනවා. එහෙම හිමිනීමක් අපට මේ මොහොතේ නිතරම තියෙනවා නම් ඒ අවස්ථාව තුළ ඊළඟ නිවීමක් තමයි අර සාක්ෂාත් වෙනකොට වෙන්නේ. එහෙම කාල බලාපොරොත්තුක් කතා කරන්න බෑ ඒකට. ඉතින් ඒ නිසා මේ රහතන් වහන්සේට දිට්ඨියක් කියන කාරණාවක් නෙවෙයි. රහතන් වහන්සේ කියලා කියන්නේ නිවෙනවා කියලා කියන්නේ මේ කිසිම විවහාරයක් විවහාර කරන්නේ නෑ. අවිද්‍යාව වශයෙන් ගන්න නිරෝධය. ඒ නිසා දිට්ඨිය දිට්ඨමත්タン වෙච්ච තැනදී දැක්කා කියන තැන හික්මීම කියන්නේ නිවීම ඊට පස්සේ. දැක්කා කියන තැන හික්මීමත් හික්මීමක්මයි. ඒක අරහත් මඟ ඒ කියන්නේ අරහත් වෙනවා ඒ හික්මීමත් එක්ක. ඒ නිසා අරහත් වෙච්ච එක කියන්නේ කිසිම දෙයකට විවහාර කිසිම විවහාරයක් කිසිම සංකත ස්වභාවයක් කතා කරන්න බෑ. කිසිම විවහාරයක් දෙන්න බෑ. විවහාර කරන සියල්ලක් ඉක්ම වීමයි අසංකතය අවිද්‍යාව සිරාගේ නිවීම කියලා කියන්නේ. සේවා සරණයි. පැහැදිලි සාමනහත සේවා සරණයි. දෙවන සර්ණයි කල්ලාණ මිතුමුත්‍රිනේ එහෙනම් අපි ගෞරවනීය සාන්වාංශගේ වෙලාව කල්පනා කරලා දැන් අපි මොහිතන් පැය දෙකකට අධික කාලයක් එකතුල හිටියා. අද දවසේ එන වැඩසටහන නිමා කරන්න වෙලාව ලැබුණ තිබෙනවා. මම ඉතාම ගෞරවයෙන් වාචාර්ය ගොබ්ලගේ මතුමාදී යොමු වෙනවා අද සාකච්ඡා නිමා කරන්න. ඉන්නතුරු අපි සාන්වාංශයට යොමු වෙලා සාකච්ඡා නිමාව දතු කොබ්ලගේ මහත්මයා. තෙරුවන් සරණයි හැම දිනකටම මම හිතන්නේ අද ඉතාමත්ම වැදගත් ධර්ම සාකච්ඡාවක් සිදු වුණා. අපිට අපේ ගෞරවනීය අලව්වේ අනුමදස්සේ ස්වාමීන් වහන්සේ විසින් ඒ චින්දපාත පාරිශුද්ධ ප්‍රත්‍යක්ෂා කරන හැටි අපිට හුඟක් සූත්‍රයට අදාළව පෙන්වලා දුන්නා. මේක මේ චින්දපාතේ ගැන මෙනෙහි කිරීමක් නෙවෙයි. චින්දපාතේ වදිනකොට යන්නේ ගමන් සිද්ධ වුණ දේවල් ගැන පසුව ප්‍රත්‍යක්ෂා කරලා බලන විදිහක් කියන පැත්තක් පෙන්වම් කරලා දුන්නා. එතෙන්දිත් ඒක සංඥා විහරණය දක්වා මේක වඩා ගන්න නේද මේ පරිස්සම් ගුරුවන්ට මේ වගේ දේශනාවක් කරන එක උපාන්තයට කරපු එකකට වඩා මේ මාර්ගයේ වැඩෙන භික්ෂූන්ට කරපු දේශනාවක් ඒ තුලින් අවබෝධ ගන්න. ඉතින් මම හිතනවා අපේ මේ කල්යාණ මිත්‍රයන්ට දහමේ තියෙන යම් යම් අවබෝධයේ තියෙන අඩුපාඩු තියනවා නම් දහමානුව නුවණින් විමසලා බලන්න ගාක් අවශ්‍ය දේවල් කරුණු කාරණා මතු කරලා දුන්නා. ඉතින් ඔබ වහන්සේට අනේක වාරයක් තුන් අපි සියලුම දෙනා මේ ධර්ම ශ්‍රවණයෙන් එහෙම ඒවා දෙන ධර්ම සාකච්ඡාවෙන් ධර්ම බෝධයක් යම් කිසි ලැබුවා නම් ඒ ලබාගත්තු තින් තේරම ඔබ වහන්සේට අනුමාදන් වෙලා තව තවත් මේ වගේ ධර්ම දේශනා තව තවත් පවත්වන්න අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවා, නිරෝගීතාවය ලැබේවා. ඒ වගේම ඉක්මන් ධර්ම අවබෝධය ලැබී මේ සසර දුක් නිමා කරගන්නම මේකින් හේතු වාසනා වේවා. ඒ වගේම මේ වගේ දෙකත් මේ ධර්ම මණ්ඩපයක් සකස් කරගන්න අපිට හැමදාම උදව් වෙන ජලුවත්ත මහත්මයාටත් මේකින් අනුමෝදන් වෙලා නිදුක් නිරෝගීතාවය ලැබිලා උතුම් ධර්ම අවබෝධය සඳහාම මේකින් හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමින් ඔබ වහන්සේට දේශනා අවසන් කරන්න යොමු වෙනවා ස්වාමීන් වහන්සේ අවසරයි. ඉතින්වත් හරණයි අද දවසේදී අපි මේ ධර්ම දේශනාව සහ ධර්ම සාකච්ඡාව තුළින් බොහෝ කාරණා තේරුම් ගන්න අපට උපකාරයක් ලැබුණා. ඉතින් මේ විදිහට මේ ධර්මයේ දවල් කරගන්නට මේ ධර්ම උත්සාහය සවන්සිලක් ඔස්සේ සහභාගී වෙලා සිට මේ සියලු දෙනාට එක උපකාරයක් වේවි. ඉතින් මේ ආකාරයට මේ අවස්ථාවක් මේ පින්වතුන් සලසාගෙන මේ කටයුතු කරන්නට උපකාර වන දල්වත්ත මහත්මයාට, ඒ වගේම මට මේ සාකච්ඡාවට සහ සම්බන්ධයෙන් උපකාර කළ මහාචාර්ය රවිත් කොක්කර කැමැතිතුමාටත්, ඒ වගේම මේ සාකච්ඡාව කරගැනීමට මට පහසුකම් සලසා දුන්න නිහාල රූපසිංහ මහත්මයාටත්, මේ සියලු දෙනාටම මේ පුණ්‍ය ධර්මයන් අනුමෝදන් දෙලා තව තවත් ධහම වටහාගෙන ධහම තේරුම්ගෙන තමගේ ජීවිතයේ තුළ සත්‍ය අවබෝධයෙන් නිවිසනසෙන්නට මේ සියලු දෙනාටම මේ ධම් පරියාය මේ සියල්ලක්ම හේතු වාසනා වේවා කියලා මම සියලු දෙනාටම ආශිර්වාද කරනවා. තෙරුවන් සරණයි. සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සා